නිපීතික තත්ත්වයේ සිත බැසගත්තේ නැහැ. සෝචමේ අනාසේවිතෝ තස්මාමේ නිපීතිකේ චිත්තන්න පක්ඛන්තති. නිපීතික තත්ත්වයේ හිත බැහැගන්නේ නැහැ කියලා. අන්න ඒ මාතෘකාව අපි දිගට කතා කළා. ඒ නිසා අද ඊට ගැළපෙන සුඛ වර්ගයේ අංගුත්තර නිකායේ දෙවෙනි වර්ගයේ දුක නිපාත කියලා කියන්නේ කොටස් දෙකේව කතා කරන බොහෝම කෙටියෙන් ඒවා කතා කරනවා. සමහරට කාට හරි ඒ දෙක කියලා දෙනවා. ඒ වෙලාවට මෙහෙම දෙයක්ත් තියෙනවා කියලා වගේ මතක් කරලා දෙනවා. ඒ සුඛ වර්ගයේ තියෙනවා ඒස් වර්ග බෙදලක එක එක විදිහට ඒ සුඛ කියන එක බෙදලා තියෙනවා එක එක වර්ගයව. අපි ටික ඉගෙන ගමු දැන්. අපි හිතුවොත් එහෙම අපි දන්නවා අපි ආධ්‍යාත්මිකව මේ ගැන හොයන්ට උත්සාහ කරනවා. අප ළඟ දැනුමක් ගොඩ ගහ ගන්නට නෙවෙයි, හොඳ බෞද්ධයෙකු වන්නට නෙවෙයි, හොඳ ස්ත්‍රීක පුරුෂයෙක හෝ භික්ෂුවෙක් වන්නට නොවේ, හොඳ හෙළයෙකු වන්නටත් නෙවෙයි. මයික්‍රෝෆෝන් ඔෆ් කරගන්න. දේමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වේ. භික්ෂුවරුනි සුඛ වර්ග දෙකක් තියෙනවා. මේ එක එක වර්ග තියෙන මෙතන උන්වහන්සේ කියන දෙකක්. එක දවසේ කිව්වා නෙවෙයි වෙන්න පුළුවන්, මේකේ කාල පරතරය අවුරුදු 4ක් 5ක් 10ක් 15ක් 20ක් වෙන්නත් පුළුවන්. ගිහි සුකංච පබ්බජිත සුකංච. පැවිදි නොවිච්ච ඇත්තන්ගේ ගිහි ඇත්තු විඳින සුවයකුත් තියෙනවා, පබ්බජිතයන් විඳින සුඛයකුත් තියෙනවා. ඒකෙන් සත්‍යාවබෝධය සඳහා යොමු වෙච්ච ඇත්තු. ඉමානි කෝ භික්ඛවේ දේසුඛානි ඒත දග්ගම් භික්ඛවේ ඉමේ සම්දින්නම් සුඛානං ජද්දම් පබ්බජිත ජිත පබ්බජිත සුඛ. මයික්‍රෝෆෝන් එක ඔෆ් කර ගන්නවද කවුරු හරි? පේනවද? දළුවත් මහත්මයාට කාගේ මයික්‍රෝෆෝන් එක ඕන්වල තියෙනවා? සත්‍යයෙන්ම දැන් සම්බන්ධ වෙන කට්ටිය මේ පොඩ පරක්කු සම්බන්ධ වෙන කට්ටිය කියන්න ඕනේ එක මේ මාතෘකාවට තියෙන්නේ. ඒක කනට කරදරයක් වෙන සෝත ආයතනයේ සෝත ප්‍රසාදයේ අවදිනා මයික් මියුට් කරගන්න. මේ අලුත් ස්කයිප් එකේ මට පොඩි ගැටලුවක් ඇතිවෙනවා. හදිතුම ඉස්සරගේ හොයන්න අමාරුයි කාගෙද කියලා. මට පේනවාද මේ මට කවුරු උදව් කරන්න ඔපැත්තේ මේ පර්ම ස්කයිප් පාවිච්චි කරන එක කෙනෙක් පේනවනම් මම අර රෝස පාට මලක් වගේ තියෙන එයාගේ කියලා පේනවා. මට නම පේන්නේ නැහැ. උපාදාන ප්‍රේමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ වෙලා තියෙනවා. හඳුනේ අපි ධර්ම සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ ඔබ වහන්සේ සාකච්ඡාවට සවන් දෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. වෙනත්වට ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ මයික් එක මියුට් කරගන්න පුළුවන් නම් ඉතම අගේ කරනවා. මයික් එක මියුට් කරලා පොඩ්ඩ සම්බන්ධ වෙන්න පුළුවන් නම් සාකච්ඡාවෙන් තමයි පුදුසානයි. එතරම් පබ්බජිත සුඛය කියන එක ගිහි සුඛය සහ පැවිදි සුඛයන් දෙක අතරේ සුඛ වචනේ මතකයේ තියාගන්න ඕන. ඒ දෙක අතරේ පබ්බජිත සුඛය ඉහළයි කියනවා. දෙවෙනි එකත් ඊටම සමානයි. දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ. සුඛ වර්ග දෙකක් තියෙන මොනවද? මම කිය කාලපර තද වෙනස් වෙන්න පුළුවන් මේක දිගට කිව්ව නෙමෙයි සූත්‍රයක ළඟට දාලා තිබුණාට. කාම සුඛංච නෙක්ඛම්ම සුඛංච. මේ පංචේන්ද්‍රයන් පිනවීමෙන් ලැබෙන සුඛය තියෙනවා. ඒ වාගෙන් අයින් වීමේ සුඛය තියෙනවා. අනෙක්ඛම්ම සුඛේ. අපි ඉගෙන ගත්තා නෙක්ඛම්මේ කියන වචනේ. පසුගිය සතියේ හොඳ කල්යාණ මිත්‍රයෙක් දිගට කතා කළා. නෙක්ඛම්ම සුඛේ. මේ සුඛ දෙක අතරින් ඒත දග්ගම් භික්ඛවේ ඉමේ සම්දින්නම් සුඛානම්. ඒ සුඛ දෙක අතරින් කාම සුඛයයි නෙක්ඛම්ම සුඛයයි කියන දෙක අතරින් නෙක්ඛම්ම සුඛය කියන එක ඉහළයි. තවසුක කියන එකත් ඒක සමානමයි. දේමානි භික්ඛවේ සුඛානි, සුඛ වර්ග දෙකක් කියන්න පුළුවන්. උපදි සුඛංච නිරුපදි සුඛංච. උපදි සුඛ කියන්නේ ලං කරගන්න දේවල් නිසා ලැබෙන සුඛ. උපදි කියන්නේ ඒකයි. අයිති කරගන්න දේවල්, ලං කරගන්න පුළුවන් දේවල්. උපදි කියන වචනේ ඒකේ තියෙනවා. තේරුම. සමන් සතු කරගන්න පුළුවන් භෞතික දේවල්. ලං කරගන්න පුළුවන් භෞතික දේවල්. අභිනන්දනය කරන්න ලං කරන්නේ ඒ වගේ ජාති. නිරුපදි සුඛං අයින් කිරීමේ සුවේ. නිරුපදි කියන්නේ වන ඇති වෙනකොට. ඒ දෙක අතරින් නිරුපදි සුඛයේ ඉහළයි. අග්‍රය. ඒත දග්ගම් බික්ක වීමේ සම්දින්නම් සුඛානම් යද්දන් නිරුපදි සුඛං. නිරුපදි සුඛය කියන එක කියන්නේ නැතිකමේ සැපත. නැතිකම කියනකොට නැතිනස් කියන එකට යන්න එපා. දැන් අර මේ මාර සංයුත්තේ තියෙන නන්දති පුත්තේහි පුත්තිමා, පුත් දරුවෝ ඉන්නැත්තෝ දරුවන්ගෙන් සතුටු වෙනවා. ගෝමිකෝ සතේහි ගෝහි නන්දති, ගව රලක් ඉන්නැත්තෝ ගමර මෙච්චර ගවයන් ඉන්නවා කියලා සතුටු වෙනවා. උපදීහි නරස නන්දන, උපදී කියනවා තමයි මිනිස්සුන්ට තියෙන සතුට. නහිසෝ නන්දති යෝ නිරූපදී. ඉපදී නැති ඇත්තෝ ඒවා අයිතිවාසිකම් අයිතියක් කරගන්න දෙවල් නැති ඇත්තෝ දුකේ ඉන්නවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කිරිකී සෝචති පුත්තේහි පුත්ති, මදරු නැත්තෝ දරුවෝ නිසා ශෝක වෙනවා. සතුට වෙනවට වඩා ශෝක වෙනවා. ගෝමිකෝ තතේ ගෝහි සෝචති, ගවයන් නැත්තං වස්තුව තියෙන ඇත්තු වස්තු නිසා දුක් වෙනවා. උපදීහි නරස්ස සෝචන, ලංකරගත් දේවල් ඒවා මිනිසුන්ට ශෝකේ සඳහා තියෙන જાති. නැහි සෝනන්ද සෝචති නෝ නිරූපදි. නිරූපදි වෙනවා නම් කෙනෙක් එයා ශෝක කරන්නේ නැහැ කියලා. ඒක කියන්නේ අයිතිවාසිකම් අත්හරින්න ඕන. ඒකයි කියන්නේ. ඊළඟ එක. දේමානි භික්ඛවේ සුඛානි. සුඛ දෙකක් තියෙනවා. සාසව සුඛංච අනාසව සුඛංච. සාස් ආශ්‍රව සහිත සුඛේ තියෙනවා. ඒ කියන්නේ කාමයට එක්ක ඔච්චිපු හැම එකටම ඒව සම්බන්ධයි වචන වෙනස් වුණාට. සාසව සුඛංච අනාසව සුඛංච. ආශ්‍රව සහිත වෙනත්නම් තමන්ට මොනවහරි අයිතිවාසිකම් කරගන්න පුළුවන් කෙලෙස් හරි කමක් නේ. ඒව තියෙනවා නම් සැපයි. සුඛයක් දැනෙනවා. අනාසව සුඛේකුත් තියෙනවා. ඉමානිකෝ බික්වේ දේසුකානි, ඒට දග්ගම් බික්කවීම ඉමේසන් දෙන්නන් සුකානන් යදන් අනාවස සුකම්. අනාශ්‍රව සුකය තමන්ට හිතට කෙලෙස් ගලන්න ඇති වෙනකොට ඇති වෙන සැපත ඉහලයි සුකේ. තව සුක වර්ග තියෙන සුක වර්ගයමන මේ කියන් වර්තා වර්ගයක් තියෙන. සාමිස සුකංච නිරාමිස සුකම්. සාමිසංච සුකම් නිරාමිසංච සුඛං. අපි එක දන්න සාමිස නිරාමිස කියන්නේ. අර නෙක්ඛම්ම සුඛේ කාම සුඛේ කිව්ව වගේම සාමිස කියන්නේ යමක් තමක් තියෙනකොට ඇති වෙන සැපත. ඒව නැති වෙනකොට තියෙන සැපත. ඒක සැපතක්. ඊළඟට ආර්ය සුඛංච අනර්ය සුඛංච. ආර්ය සුඛයක් තියෙනවා අනාර්ය සුඛයක් කියන. ඒක අර හොඳ එක මුලට දී එනේ වචන ඒ ව්‍යාකරණ අනුකූල වෙනකොට වෙන දෙයක් ඒක. අනාරි සුඛය කියන්නේ පුතු ජන සුඛයට. ආරි සුඛය කියන්නේ කෙලස් අයින් කළාම අයින් වෙලා ගියාම ඇති වෙන සුඛය. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කියලා තුනක් තියෙන්නේ. ඒව අයින් වුණාම ඒ තියෙන සුඛය. මම අතුරුදහන් වුණාම තියෙන සුඛය තමයි ආරි සුඛය පටන් ගන්න එතනින්. ඒ සුඛ දෙක අතරින් අරිය සුඛී ඉහළ. ඊට පස්සේ කායික සුඛය, චේතසික සුඛය. මන්නේ කිටි කරන්නේ දන්නේ නැහැ. ඒ කායික සුඛ කියලා වර්ගයක් තියෙනවා, චේතසික සුඛ තියෙනවා. ඒ දෙක අතරින් චේතසික සුඛය ඉහළයි. ඊළඟට ටිකක් ගැඹුරු දෙයක් වෙනවා ඉගෙන ගන්නට. සප්පීත සුඛය නිප්පීත සුඛ. අර කලින්ම මාසේ පැත්තේ තපොස සූත්‍රයේ නිප්පීතක සුඛය තියෙනවා, සප්පීතක සුඛය තියෙනවා. ප්‍රීතියත් එක්ක තියෙන සුඛයේ ප්‍රීතිය රහිත සුඛයක් තියෙනවා. එයින් නිප්පීතක සුවතේ සුඛේ ඉහළයි. ඊට පස්සේ සාත සුඛං උපේක්ඛා සුඛං. ඒ කියන්නේ සෝමනස් ඒ වගේ එක සාත මිහිරස්සයි සහිත දෙයි උපේක්ඛා සුඛන්ත ඒ මිහිරට නොමිහිරට නොබඳන ගති උපේක්ඛාව. ඒ සුඛ දෙක අතරින් සාත සුඛ උපේක්ඛා සුඛ. එයින් උපේක්ඛා සුඛේ ඉහළයි. ඊට පස්සේ සමාධි සුඛේ අසමාධි සුඛේ. සමහිත සමාහිත වුණාම තියෙන සුඛේ තියෙනවා උද්දච්චත් එක්ක මිශ්‍ර වෙලා එමේ පංච නීවරණත් එක්ක ගියාම සුඛේකුත් තියෙනවා. ඒකෙන් සමාධි සුඛේ ඉහළයි. සප්පීතික ආරම්මණංච නිප්පීතික ආරම්මණං. මෙයා ටිකක් ගැඹුරේ හුඟක් ඉගෙන ගන්න ඕනේ මේ ආරම්මණයේ එක්ක ඉන්නවා කියන එක. ආරම්මණයත් එක්ක ඉන්නවා කියන එක. ඒ ප්‍රීතිය උපද්දන ආරම්මණ තියෙනවා, නිප්පීති උපද්දන ආරම්මණ තියෙනවා. ඒ නිප්පීතික ආරම්මණි ඉහළයි. දැන් පසුගිය සතියේ දේශනේට හුඟක් දුන්නා නම් අපිට ඒවා තේරෙන මම හිතනවා ඩිංගක් ගැඹුරුයි. තව දස්සේ කතා කරන්න ඕන මෙතනින් එහාට යන ටික. ඊට පස්සේ සාතාරම්මනංච සුඛං උපේක්ඛාරම්මනංච සුඛං. මෙහි ඉරත් එක්ක දැන්න සුඛයක් තියෙනවා, ඒ වගේම අයින් වෙච්චාම දැන්න සුඛයක් තියෙනවා. මේ සාත කියන වචනේට මම මිහිර කියලා දැම්මේ. හුඟක් වෙලාවට ඒකේ චේතසික මානසික මිහිරක් එක්ක යන ගතියක් තියෙනවා විඳනේ. දැන් නිරෝගී බව ගැන කතා කරනකොට නැතරු අහස් කොහොමද සැපද කියන අහනකොට හුඟක් වෙලාවට කියන කායිකං අසාතං කාය සම්පස්සජං වේදනං කියලා. ඒ වගේ මේ අසාත බවක් තියෙනවා කියලා අමිහිරට දැනෙනවා. චේතසික වශයෙන් උත් තියෙනවායි. ඒතර සාතාරම්මන උපේක්ඛාරම්මන. සාත කියන එක අනිත්‍යංශේතර උපේක්ඛා කියලා දැනෙන්න ඕන අපිට දැන්. එයින් උපේක්ඛාරම්මන සුඛේ උපේක්ෂාව අරමුණු වෙන සුඛේ ඉහළයි. එද රූපාරම්මන සුඛේ අරූපාරම්මන සුඛේ. ඒ අරූපාරම්මන සුඛේ ඉහළයි. අන්න ඒ ටික තමයි දැන් මෙතන සුඛ වර්ගයේ බොහෝ දේවල් සමානයි. අර සමාධියෙන් පස්සේ සාත සමාධියෙන් පස්සේ නෙඩිංගක් ගැඹුරු ආධ්‍යාත්මයට ගිහිල්ලා ඒව අත්දකින්න ඇතු ඉන්නවා. නැතුව නෙවෙයි. ඒ ටිකත් පස්සේ හොඳ වෙලාවට සාකච්ඡා කරමු. ඒ තමයි සුඛ වර්ගයේ අපි කතා කරන ටිකත්. සුඛ වර්ග බුදුහාමුදුරුවෝ බෙදුවා, බෙදලා බෙදලා එක එක වර්ග වලට බෙදුවා. එහෙනම් හොඳ එක ඉහළ එක මේකයි කියලා කිව්වා. දැන් කෙලෙස් වලින් අයින් වෙන විදිහමයි සුඛේ හැටි තුන්වන්සේ දේශනා කරන්නේ. ධර්ම කාරණා දන්න පින්නතුන් පින්වැතියන් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරයන් කතා කරන්න සාකච්ඡා කරන්න අපත් කැමැති ධර්මයේ අහන්නට. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපහාය ඔබතුමා ඔබට යෝජනාවක් තුළා ඒ සුඛ වර්ගයේ ගන්න කියලා. බුදුන් වහන්සේ ඔබතුමා දෙන්නම. තෙරුවන් සරණයි සුත්තමාදුව සියලු දෙනාටම. මේක නම් හන්දනම් ප්‍රශ්න ගාත් තියෙනවා. මේ අතනදී පළවෙනි දෙවෙනි එකේදීම ඉබ්බම් මේ මහතෙන්ට දෙවන වික්‍රමේ ගිහි සුඛයට වඩා පබ්බත් මේ ගිහි සුඛය සහ පැවිදි සුඛය යන දෙකේදී දැන් අපි සාමාන්‍යයෙන් ගිහි කියලා අවස්ථාවේදී ඉන්නාම තේන පැවිදි සුඛයක් කියන එක ඒ දෙක මට මේ සතුටම ගන්න කැමති. කොහොමද පැවිදි සුඛයයි ගිහි සුඛයයි අපි වෙනව අඳුරගන්නේ කොහොමද? නිකන් හරි අපිට අවබෝධයක් හරි අරගන්න මේ පැවිදි සුඛයේ තියෙන මේ හොඳ මොනවද කියන එක අපිට දැනගන්න පුළුවන් හොඳයි කියලා හිතනවා. මේ දී සුඛයට වඩා තේරුම් ගන්න. මං උත්තර දෙන්න නොවේ කියන එක දන්නවා. නමුත් අපි ඉගෙන හිතමු කතා කරමු. හොඳද? අවස්ථාන්නේ මේ කතා කරන්න තුල නැහැ. ඒ උතෙන්දී අපි පබ්බජිත කියනකොට දැනට තියෙන රූප රාමුවක් මනසට එනවා. මේ අහවල්ලු පැවිද්දෝ කියලා. ඒක අයින් කරමු. පබ්බජිත කියලා කියන්නේ සත්‍ය සොයන්න. සත්‍ය සොයන්න. දැන් ආජීවක වෙන්නේ පරිභාජක වෙච්ච ඇත්ත පබ්බජිතෝ. දැන් අපි හිතමු ආජීවක නෙමෙයි. හොඳයි, ආජීවක ඇත්ත තර්කකාරියෝ මැටීරියලිස් ලංගුවක් වෙලාවට. දැන් අපි හිතමු උපතිස්ස කෝලිත අපිට තියෙන හොඳම කල්යා බෙස්ට් ෆ්‍රෙන්ඩ් නැනේ ලෝකෙ හිටියේ දෙන්න පබ්බජිතියෝ. බික් බික් එමෙම් සමන ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වුණේ පස්සේ. ඊට කලිනුත් පබ්බජිතයි. එතකොට අපි මේ දෙක ගන්නේ තේරුමක් ඇතුවේ නැත්තම් මේ අපි එක්තරා දැනට ඉන්න සමාජ කණ්ඩායමකට පබ්බජති කියන වචනේ ආරෝපණය කරන නිසා ඒකෙන් මේ හෙළ මනස, බුදු මනස, පුරුෂ මනස, ස්ත්‍රී මනස කඩා ගන්න ඕන. මේ ඉල්ලීගල් ඒක හොඳ වචනයක් නේ ඒක. අපි එතකොට මේක ඒකේ මනස කඩලා පිමිටම රජගහනගරේ පැත්තට. අපි ඔක්කොම රජගහනගරේ පැත්තට යමු. එතකොට ඒ රජගහනගරේ හිටිය ඒ කෝලිත සහ උපතිස්ස නැත්නම් උපතිස්ස සහ කෝලිත වන්දනීය මිත්‍රයන් දෙදෙනෙක්. ඒකට පබ්බජිතයෝ උතෝට. ඊට කලින් එතකොට ඒ දෙන්න ගිහි. සාරි ගේ පුත්‍රයා ගලීගේ පුත්‍රයා සාල දනස්කන්ධයක්. ඒ කියන්නේ වත්මන් මනස හැටියට අපි කතා කරන එකට මිලේනියස් නැත්නම් බිලේනියස්. ඒකට ඒ තරම් තිබුණා පාරම්පරික වස්තු. එතකොට ඒ දෙන්න ඒක අත්හැරියා. ඉතින් අපි කතන්දර කියන මේ පෙරම් පුරාණාවයි කියලා හරි. ඒක අපි දැනට අමතක කරන තාවකාලිකව. එතකොට උපතිස්ස සහ කෝලි ඒ පරම කල්යාණ මිත්‍රෝ දෙන්න කානිවල් එක මේ ලතාවක තමයි හිටියේ. එතකොට මිහි ගීසින්දු නැටුම් ගැයුම් බැයුම් ස්පර්ශකාමෙන් සියල්ලම සහිතව හිටි නව යෞවනි. එක පාට ඒ කට්ටියට ලොකු නිර්වේදයක් පහළ වුණා. මොකද්ද මේක කියලා තොටයින් ගුණ. ඒ කියන්නේ දැනට සාමාන්‍යයෙන් කතා කරන, ඒ කියන්නේ වර්තමානයෙන් අප කතා කරන ගිහි සහ පබ්බජිත සියලු දෙනා, සියලු නෙවෙයි 99ක් දෙනාම උත්සාහ ගන්නා තත්ත්වයක් ලබන්නට උත්සාහ ගන්න තත්ත්වයක් අර ගිරග්ග සමාජයේ පාටියේදී, ඒ මේලාවේදී ඒකට එංකල අන්න පබ්බජිත උනා කියන්නේ. එතකොට එකින් සැපයක් ගන්නත්. එතකොට දැනුණා සැපයක් ඉතිවරයි කියලා. අම්මා තාත්තා කියලා පිටත් වෙන්න ඇති. සාල ධනස්කන්ධයක් තිබුණා. දැන් මේ රැකියා කරන්නේ මහන්සි වෙන්නේ ඔක්කොම කරන්නේ අර කෝලිත උපතිස්ලත් තිබුණා තුබුණා වගේ යම් දෙයක් ලබා ගන්නටනේ. එතකොට අන්න එතනයි. එතකොට කෝ අපි එහුවොත් එහෙම දැක්කොත් කෝලිතගේ උපතිස්සගේ මනසේ වෙලාවේ සංජය ළඟට නෙගියේ ඒ පිරිවිජයාගේ ඒ පරිබ්බාජක අසපුවට නෙගියේ කුතරම් සතුටින් ඉන්නද. ඒ සතුට සොයනකොට තමයි අප දැන් ගිහි සුඛය කියන එක අපි මේ මම මේ මනෝ පවිචාරයන් වෙන පැත්තේ යොමු කරන්න කතා කරන්න. හොඳද? පරිස්සමෙන්. එතකොට උපතිස්ස මොලේ වශයෙන් බැලුව මිහෙළමයි. සාකච්ඡා කරන්න, තර්ක කරන්න, වාද කරන්න, කරු කතා කරන්න වෙන කෙනෙක් නැහැ ඒ තරම්. තථාගතයන් වහන්සේ පසු කාලේ ධම්මසේනාපති කිව්වේ ඒකයි. එතකොට ඒ ඇත්තාට භික්ෂුවක් මුණ ගැහුණ බෞද්ධ භික්ෂුවක්. ඒ බෞද්ධ කියලා කියන්නේ එතෙන්දී තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකෙක් ඇතින් දැක්ක රාජගහනගරයේදී. ඒ දැක්කහම යාට ඇතුණ ලুকু සතුට. ලুকু සතුට. ඒ තම පබ්බජිත සුකේ තව තන. මෙයා දැක්ක මේ හොයන සුකේ යාළඟ තියෙන්න ඕනි කියලා. වෙන කෙනෙකුට ඕක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හරියට හැකි ලুকু අපි හිතමු සාමාන්‍ය පුංචි රැකියාවක ඉඳලා එක පාට ලොකු රැකියාවක් හම්බු වෙච්ච කෙනෙක් ගිහිසුකේ ඉඳන් සතුට වෙනවා වගේ. මං දල වශයෙන් කියමු ඩොලර් 2000ක පඩියක් ගන්න එක්කෙනාට ඩොලර් 4000ක පඩියක් හම්බුනහම අන්න ගිහිසුකේ කියන්නේ ඒකයි. එයා හිතනවා මට දැන් මට වෙන කාර් එකක් ගන්න පුළුවන්, මට ඉස්සරහ දොර වෙනස් කර ගන්න පුළුවන්, සීලින් වෙනස් කර ගන්න පුළුවන්, මල් පෝච්චි ගන්න පුළුවන්, තව පූසෙක් බල්ලෙක් ගන්න පුළුවන්, තව සපත්තු ජූරුවක් ගන්න පුළුවන්, නැත්නම් පන්සලට මෙච්චර දෙන්න පුළුවන්. ඔක්කොම ගිහිසුක තමයි. ඒ සුක් ඊට සමාන අර තමන්ගේ වේතනිය දිගුණුණා කියලා ලුමක් තාවහම තමන්ගේ රැකියා මධ්‍යස්ථානින් වගේ සුඛයක් තම උපතිස්ස අර යෞවනයේ හිටි උපතිස්සට අර අස්සජී හාමුදුරන් වහන්සේ දැකලා තිබුණේ අන්න පබ්බජිත සුඛයේ පෙරලෙන තැන. ඔන්න ඔතනයි වෙනස තියෙන්නේ. මා මේ තේරුම් ගන්න කිව්වේ වර්තමාන් ව්‍යවහාරයෙන් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඈතට යන්නට උනේ හින්දා මං කියන එක තේරෙන්නට ඇති කියලා මම විශ්වාස කරන වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න අපි ධර්ම සාකච්ඡාව සත්‍ය අවබෝධය සඳහා පමණක් යොදා ගන්න නිසා බුදු සරණයි. තේරුම් ගන්නකදී තේරුණා එක නම් හදට මට දැන් සාමාන්‍ය නැතකදී මට හිතුණා සිතුවිල්ල තමයි දැන් වාක්‍යවත් ජීවිතයෙන් දැන් අපි ජීවිතේ තමයි ඉන්නේ සමට සමහර දේවල් අපි අනිත්‍යශ්‍රේ කරන දේවල් දකින්නකොට අපිට තේරෙනවා මේක අපිට වඩා දුකක් විඳිනවා නේ කියන එක මේ ගිහි ජීවිතය නිසා සාමාන්‍ය දරුවෝ නිසා හරි පවුලක් නඩත්තු කරනකොට හරි ඒක දකින්නවා වෙලකට හිතනවා ඉතින් මේක අර ගිහි ජීවිතේ යම් කිසි දෙයක් ගිහි සැප නිසා ලොකු දුකක් විඳිනවාද කියන එක තේරෙනවා අර පිටේ නම් බලන කෙනාට ඒක ඒ අදාළ තැනට සම්බන්ධ වෙලා නැති නිසා ඒ සමහරට අර ධර්මයේ දන්න කෙනෙක් බලන විදියයි අර මේකෙන් අයින් වෙන්න තියෙනවා නම් හොඳයි කියන එක නිකම් මේ වගේ දෙයක් හරි නැත්නම් එකක් හරි අර පැවිදි කියන يعني පබ්බචිත තැන කියන තැන ඉඳන් බලන කෙනෙකුටයි අරක තේරෙනවා ඒක අර කිසි සැප වුණාට ඒ ලොකු දුකක් වගේ එකක් තේරෙනවා. අනිත් එක ගුණධර්ම වුණත් අර තියෙන පවුල්වල තියෙන ළමයින්ට තියෙන යම් කිසි බැඳීම් නිසා තණ්හාව නිසා හරි තමන්ගේ ගුණධර්ම වුණත් නැකීගෙන යන වගේ ගැටියක් තේරෙනවා. ඒ තියෙන තරඟකාරී තත්ත්වය නිසා තමන්ගේ ළමයාව යම් කිසි තැනකට ගේන්න, පවුල හොඳ තැනකට ගේන්න, ඒ ජීවිතක මේ උපරිම විඳින්න මම හිතන්නේ නැහැ මේ උපරිම විඳින හදනවාද කියන්නේ අර තියෙන මේක රැක ගන්න උනත් ලොකු දුකක් විඳිනවා වගේ තේරෙනවා මේ බලද්දී තේරෙනවා ඉතින් ඒකෙන් අයින් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා හිතන අවස්ථාවල් තියෙනවා අර තේ දැන් කියලා දුන්න එක කීප එක නම් සත්‍යම හොඳටම තේරෙනවා ඒක තමයි සරණයි සත්‍යත්වයන් දැන් මේ පැහැදිලි කිරීම තුළ දැනට මේ කීට වෙන දෙක දෙක අරගෙන වෙන් කළා වෙන් කළා දුන්නට මේ මෙතෙන්දි මේ පැවිදි සුවයක් ගැන කතා ගන්න බැහැ නේද? නෙක්කම සුඛය, නිර්පති සුඛය අනාශ්‍රය සුඛය වෙන දේවල් නැතුව, ඒ කියන්නේ කිසියම් මට්ටමකට, ඒ කියන්නේ කහසිරුරක් ඇඳගත්තව නැතුව හෝ කිසියම් මට්ටමකට එකම සුඛය විඳීම, නිරූපිත සුඛය විඳීම, අනාශ්‍රය සුඛය මට්ටමකට විඳීම ද මේ පැවිදි සුඛය කියලා කියන්නේ. පබ්බජ සුඛය කියලා කියන්නේ සත්‍යතුමානි. නැහැ, අපි ඒක තමයි පරිස්සමෙන් කතා කරන්නට හැදුවේ. මේ යුනිෆෝම් එකෙන් ගන්න තත්ත්වය නෙවෙයි එතන තියෙන්නේ. ඒක නෙවෙයි දැන් මෙතන අපි කතා කරන්නේ. දැන් ඒ සූත්‍රයේදී මේ සූත්‍රයේ පුංචි සූත්‍රණ තියෙන්නේ දුක නිපාතේ කොටස්වල කතා කරනකොට දෙවෙනි එක හැටියට ආර්ය සුඛේ විතරයි පළවෙනින් කතා කරේ. ගිහි සුඛ පබ්බජ සුඛ කාම සුඛ උපදි සුඛ. අපි හිතුවේ ගත්තොත් ගිහි සුඛ කාම සුඛ උපදි සුඛ සාසව සුඛ ඔක්කොම සමානයි. එතකොට මෙතන මේ අපි ගමු විසාක සිටුතුමා ගිහියෙද්ද පැවිද්දෙද්ද මට කියන්න කරුණාක කවුරු හරි කෙනෙක්. විසාක සිටුතුමා ගිහිද පැවිදිද? එහෙම බැලුවොත් සතුටුම දේවල් ප්‍රශ්නෙට උත්තරයක් බැලුවොත් එහෙම මේ අපි මේ විස්තර කරන හැටියෙද පැවිද්දෙක් වෙනවා. මේ කියන්නේ පැවිදි සුත්‍රය වගේ සිවුරක් පොරවලා නැහැ නැහැ මං කියන මට තේරෙනවා. අපි කියන්නේ යා ගිහිනේ, යා ඕ දාත වසනනේ, යා ලස්සන්ට ඇඳලා හිටියා. යා එතකොට අපි හිතුවන් ධම්ම දින්නා ඒ වන්දනීය ස්වාමි දියණිය යන්න කලින් අපි හිතමු එයා තාම පන්සලට යවලත් නැහැ. එතකොට එයා ගිහිනේ නේද? එයාට එයාත් මිලියනයා කෙනෙක්, මේ කාලේ හැටියට මිලියනයා කෙනෙක්. එතකොට දේවදත්ත හාමුදුරුවෝ සහ උදායි හාමුදුරුවෝ හෝ චබ්බග්ගි භික්ෂුන් හෝ කෝකාලික හාමුදුරුවෝ වහන්සේ හෝ ඒක ඇත්තිය පබ්බජිතද ගිහිද? අපි හිතන පැත්තෙන් බැලුවා පබ්බජිතනනේ. එතකොට විසාක ධම්ම දින්නානම් සම්පූර්ණ අත්තල ගියා. නමස්කාරය, පුදුම ගෞරවයක් ඇතන යුත්තම කියන්න. එතකොට විසාක ඇත්තා පබ්බජිත නෙවෙයි, එතොට ගිහි. එතකොට අපි දැන් තේරෙන තිත කෝකාලික ඇත්තා පබ්බජිත. එතකොට කෝකාලික ඇත්තාට පබ්බජිත සුඛේ තිබුණද? අර කාටද අපේ නිරාශව සුඛ අනාශව සුඛ තිබිච්ච ගිහි කවුද විසාක තරමටම? නෑ නේද? මම මේ වචන පරිසෙන් පාච කරන එක්තරා හේතුවක් නිසා හොඳද මට තියා ගන්න. ඒ නිසා එක්තරා කණ්ඩායමකට ගෲප් එකකට දාගන්න එපා මේක. ධර්ම මාර්ගය යනකොට කාට හරි නිරාමිස සුඛයක් තියෙනවා නම්, නික්කම්ම සුඛයක් එනවා නම්, ඒ ඉන්න යුනිෆෝම් එක එච්චර ගැටලුවක් නෙවෙයි. හැබැයි සමාජමය වශයෙන් ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඒක තියෙනවා. පරිස්සම් වෙන්නට වෙනවා. ඉතින් කතා කරද්දී අර ඉතින් පරිස්සම් වෙන්න ඕන. අප ළඟ තියෙන දේ ගැන, නිරාමිස සුඛ වගේ දේවල් ගැන හොයමු. අර ලේබල් එකක් අලවන්න එපා. අපි ඔක්කොම සත්‍ය අවබෝධය සඳහා යන ආර්ය ශ්‍රාවකයන් හැටියට පමණක් හිතමු ගිහි පැවිදි කියලා බෙදන්නට. අපි එකෙන් හිමි සංක්‍රමණය වෙන ඊළඟකට. දැන් මං කියන එක තේරෙනවා කියලා හිතනවා. මම ඉන්න කල්යන් මිත්‍ර කොරන තා තියෙනවා නම් ඒක ප්‍රශ්න සාකච්ඡා කරන්න. සම්මා සම්බුදු සරණයි. ඒ චූටි ප්‍රශ්නයක් විතරක් මේ හිතන ප්‍රතිතමනි පොඩ්ඩක් දැනගන්න. දැන් අපි මේක හිත දියුණු කරන මට්ටමේ හිතේ තත්ත්වයේ අපි බලාගෙන යන විදිහට ඔය පැහැදිලි කිරීම අපිට තේරෙනවා හොඳටම. මේක මේ වගේ හිතේ මේ වගේ තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. සිවුරක් ඇඳද්දත්, ගිහි ඇඳුමක් ඇඳද්දත්, සුදු ඇඳුමක් ඇඳලා ඒක අර හිත දියුණු කරගන්න තත්ත්වයේදී ඇති වෙන මානසික මට්ටම අපිට තේරුම් ගන්න පුළුවන් කම තියෙන තේරුමනේ. ඒත් අර දැන් පැවිදි කියන වචනය එක්ක අපි දැන් ඔක අර හරියටම දැන් යුනිෆෝම් කියන එකටත් වඩා මං කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර බුදුහාමුදුරුවෝ වුණ ධර්මයෙන් කියලා දීලා රහත් මාර්ගඵල ලැබුණු රහත් වුණ අය වුණත් ආයේ තමන්ව පැවිදි කරන්න කියලා ඉල්ලන අවස්ථාවල් තියෙනවා. ඒකෝ සමහර අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ පැවිදි කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී සිවුරේම නැති නිසා අතපිරි කර නැති නිසා පැවිදි කරන්න බැරිය දැන් එතන තියෙන උපසම්පදා කියලා උපසම්පදාව. ඔව් උපසම්පදාවද. ඒකේ වෙනසක් තියෙන උපසම්පදා වීම කියන එක. ඒ වගේ තත්ත්වයක් මම හිතන්නේ ඒක අපි ආර පටල ගන්න හොඳ නෑ වගේ එකක් මට තේරුණා එතනදී ඒ තත්ත්වය වුණත් අර පැවිදි වෙනවයි කියන එක උපසම්පදා තත්ත්වයක් තියෙනකොට ඒක අනිවාර්යෙන් එතකොට අර අටපිරිකර වලට යනවා වගේ එකක් තේරෙනවා ඒ හඳුල් කියලා තියෙනවා අටපිරිකර නැතුව ඒ වගේ එකක් තේරෙන්නේ ඒතනත් යම් කිසි තත්ත්වයක් අපි තේරුම් ගන්න ඕන නේද කියන ප්‍රශ්නේ මට පාත්‍ර සිවුරු අටපිරිකර නෙවෙයි පාත්‍ර සිවුරු නැතුව පත්ති සිවුරු රයිඩ් කෙනෙක් අර ඔව් ඒ එතනදිත් අර එතකොට හරියම් පැවිද්දෙක් නම් කියන එක අපිට දැන් අපි මේ ධර්ම සාකච්ඡාව හරියට අපිට තේරුම් ගන්න මේක හොඳ යාහල් අර නියම පැවිද්දි සත්‍යය කියන්නේ එතකොට සිවුර තමංගම මේ සිටින කෙනෙක් වෙන්න ඕන නේද කියන එක මේ කෙනෙක් අපි පොඩ්ඩක් ඒක මට පොඩ්ඩක් ඔළුවට ආව ප්‍රතිමනේ ඒකටත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න හොඳ කියලා තමයි. ඒ ගැන වෙන කෙනෙකු කතා කරනවා නම් හොඳයි මම දැන් කතා කළා ඇති කියලා මට හිතෙන්නේ ඒ කියන්නේ විස්තරේ. හොඳයි දෙලුවන් සත්යි. හොඳයි මම මේ තවත් ප්‍රශ්නයක් ඉදිරි කරන්න සාකච්ඡා මණ්ඩපයට අපි බොන මහතුතුමෝ සාකච්ඡා ප්‍රශ්න දෙන්නතුමු. නෙකම්ම සුඛයත් නිරුපරි සුඛයත් අතර කිසියම් වෙනසක් තියෙනවද? මම තවත් විශේෂ තවත් ඉස්මතු කරන්න ප්‍රශ්නය මුකරන්නේ. මම මේ තවත් කලින් ඉස්සරට යොමු වෙන්නම් ඉන්නත් සත්‍යතුමඩ වෙන අපිටින්. ජිල්ලුක් මහත්මයා ඔබතුමාට මම වුණොත් මේ සූත්‍ර දේශනාවේදී මේ දේශනාව තුළ අද කර්ණිකම් සූත්‍රයේ නිකම් කොටස දෙක කතා කරන කොටසත් නිරුපදි සූත්‍රයේ කොටස දෙක කතා කරපු දෙක අතර වෙනසක් තියෙනවා වෙනසක් නැත්නම් මේ මොනවාද දිනුත් මහත්මයාටයි මම යොමින් මසක් ගලුවත්ම පෙරවන් සරණ අවසරයි සත්‍යජිත් මිනි කල්යාණ මිත්‍රෙන් පෙරවන් සරණයි මම මේ ගලුවත්මඥා ප්‍රශ්නෙට කෙටියෙන් තේරුම් ගත්තේ කියලා ඔප්පෙනසක් නැහැ කියලා නමුත් මේ සූත්‍රයේ කියන කොට විදියකට හිතන මේක නිකන් අනුපිළිවෙලකට යනවද කියලා මම මේක මේ තියෙන සුඛ වර්ග දැන් අපි දැන් මේක තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනකොට මෙතන ලෞකික සත්‍යයක් තියෙනවා පැවිදි සත්‍යයක් තියෙනවා කියනවාම තථාගතයන් වහන්සේ පැවිදි කියලා අදහස් කරන්නේ යම් කෙනෙක් මේ ලෞකික සත්‍යයෙන් ඈත් වෙලා මේ නිවන් කියන මාර්ගය ඒක අදිස්ථාන කරගෙන ඒකම අවසාන අරමුණ හැටියට තියාගෙන ඉය කෙනෙක් ප්‍රශ්නෙන් තමයි මම දකින්නේ. එතකොට අපිට එතකොට අර අනිත් ප්‍රශ්නත් එන්නේ නැහැ එහෙම තේරුම් ගත්තාම. ඉතින් මට හිතෙනවා මේ විදිහට මේක තාව ඉහත යනකොට ටික ටික සියුම් වෙන ගතියක් තියෙනවා කියලා. මොකද දැන් පැවිදි වුණත් මම හිතන්නේ එතකොට තමයි දල්වත් මහත්මයා අහපු ප්‍රශ්නත් යම්මත් උත්තරයක් ලැබෙනවා ඇති මේ දෙවෙනියට සඳහන් වෙන ඒ නෙකම්ම ඉවත් වීම. මොකද දැන් සමහරලාට අපි අද කතා කළා වගේ දැන් අපිටම දැන් පැවිදි වෙනකොට සමහරලාට පැවිදි වෙන හිතක් එනකොට හිතෙන්න පුළුවන් අපි මේක ඊයේ කතා කරලා ටිකක් මේ ගෙදර මේ දැන් හිතන්න පුළුවන් මට හොඳ පන්සලක් හම්බෙයි එතකොට හොඳට දාන එහෙම කලට වෙලාවට හම්බෙලා මේ හොඳ දායක සභාවක් ඉන්න එතකොට මේ ලොකුට ලොකු තැන්ක හෝල් එකක් තියෙන ධර්මයේ දේශනා කරන්න පුළුවන් ආදී වශයෙන් මේ අර යම්කිසි ඒක පැවිදි බලාපොරොත්තුවක යන තත්ත්වයකද එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරන්නේ එහෙම එකක් නෙමෙයි කියලා මට හිතෙන්නේ. මට හිතෙන්නේ අපි දැන් පැවිදිය බවට පත් වෙන කෙනෙක් ඔක්කොම අතහැරලා එක අරමුණයි තියෙන්නේ නැහැ. එහෙමනේ එක්කාලේ මම දැන් අපි සූත්‍ර දේශනා කරනකොට තේරෙන්නේ සංඝයා වහන්සේලා තථාගතයන් වහන්සේ කියන්නේ උපදෙස් ගන්නවා. ඊට පස්සේ කැලේ කොහේ හරි වෙන මුකුත්ම නැහැ. සමහරවිට ඒ තමන්ගේ ඒක ඉෂ්ට කරගත්තට පස්සේ සමහරට ඇවිල්ලා ඒ සමහරට තමන්ගේ කැමති විදිහට ඒ දේශස ගෝල පිරිස ඇති කරගෙන එහෙම ඉන්න තියෙන්නේ නැති. නමුත් පැවිදි වෙන්නේ එකම අරමුණයි තියාගෙන. ඉතින් එහෙම බලනකොට මට හිතෙන්නේ මේක කිසියම් අනුපිළිවෙලකට යන තත්ත්වයක් වගේ කියලායි මට හිතෙන්නේ. මොකද මේ සියුම් වෙන මේ දැනෙන මොකද වේදනාවක් ගැන මෙතන කතා කරන්නේ. අපි දැන් වචන දෙකක් කතා කරා ප්‍රීතිය සහ වේදනාව කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මම එස්ටෙන්ඩි එක වචනයකට බාධා කරන්නද කමක් නැද්ද? එහෙමයි තමයි. අනුපිළිවෙලම කියලා කියන්න බෑ. මොකද දැන් අරන්නේ කම්ම සුඛයෙන් පස්සේ ආය නිරුපදි සුඛ අනාස සුඛ ආරිය සුඛ ගැන කතා කළා. ආය සාමස නිරාමස සුඛ කියලා කතා කරනවා පස්වෙනි එකේදී. ඊට පස්සේ තම අරියනාරිය සුඛ කියන්නේ කායික සුඛ චේතික සුඛ කියලා ආය කතා කරන හත්වෙනි එකේදී. එතකොට අනාරිය සුඛ කියන අනාසව සුඛයෙන් පස්සේ ආයෙත් සප්පීතික නිප්පීති කතා කරන අටවෙනි ජෝඩුවේදී. එනිසා මං හිතන්නේ මේක එකයි මා හිතුවේ කවුරුදු 20ක පරතරයක් තියෙන්න පුළුවන් සමහරට මේක කිව්වහම අර ගොනු කරන ඒ සංගීතකාරක මහතෙරුන් වහන්සේලා මේක ගෙනාපු ඇත්ත මේක පිළිවෙලකට හදලා එතෙන් දැම්මා සුක්ක වර්ගයේ දෙවෙනි කොටසට විශාල කා මෙහත්තාරියක් මම කියන්න හැදුවේ අනුපිළිවෙලක් තියෙනවාම කියලා කියන්නට බෑ කියන එකයි. බුදුසරණයි ඔබතුමා කතා කරා. බුදුසරණයි සත්‍යතුමනි ඔබම පින් එක පැහැදිලි කර දුන්නට මට මේ අවසන් වශයෙන් අදහස් කරන්න හිතෙන දැන් අපි මෙතන මුලදී වචන දෙකක් සාකච්ඡා කළා ප්‍රීතිය සහ සුඛය වශයෙන්. දැන් ප්‍රීතිය කියන එක යම් ආකාරයක සිතුවිලි වලට සම්බන්ධ වෙන දෙයක්. ඒ වගේම දැන් අපි සුඛය කියන එක භාවනා තත්ත්වයෙන් ගත්තාම යම් කිසි දැනෙන දෙයක් සුඛ වේදනාවක්. ඉතින් මට හිතෙන දැන් මේක හැමතිස්සෙම මෙතනදී සංකීතයකට සංසන්දනය කිරීමක් වශයෙන් සුඛයක් ඇති වෙන්නේ. අපි දැන් නෙක්ඛම්ම සුඛය ගත්තත් ඊට පස්සේ කාම සුඛය ගත්තත් එතන සංසන්දනය කිරීමක් නෙ තියෙන්නේ. දැන් අපි නෙක්ඛම්මේ සුඛයක් ගත්තාම ඊට අර සංසන්දනය කරලා එතකොට අපි කලින් තිබුණු කාමයේ සුඛයත් එක්ක එතකොට මෙතන දැන් එහෙම තත්යක් වුණාම ඒක මට අර අනුපිළිවෙල කියන එක අදාහට ඇති වෙන්නේ. අපි ඊට එහා නොගියොත් එතනින් ආපහු පරණ තැනට දැන් එන්න පුළුවන් ගතියක් වගේ එන නිසා. මොකද ඒක අර සංසන්දනාත්මක සුඛය හැමතිස්සෙම සංසන්දන වශයෙන් එන එකක් නිසා. දැන් උදාහරණයක් වශයෙන් මේ අපි මේ කතා කරපෙලාවක එහෙම දෙයක් ගැන කිව්වා. එක ස්වාමීන් වහන්සේ නමක් දැන් ඔය පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් පස්සේ පැවිදි වීමෙන් ඉවත් වෙච්ච කතාවක් කියනකොට ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මේ අන්තිමට භාවනාව නිකන් රස්සාවක් වගේ වුණා කියලා. මේ භාවනා කරගෙන යන එක. එතකොට මට හිතුනේ අර දැන් අර අපි නෙක්ඛම්ම වශයෙන් සුඛයක් ගත්තට ඒක අන්තිමට ඒකත් අර අනිත් පැත්තෙන් කාම සුඛය සම්බන්ධ يعني ඒකත් එක්ක සංසන්දනයක් වෙන වශයෙන් යන දෙයක් වගේ හිතන නිසා කියලා හිතුනේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි විද්‍යාත්මක නේද මම දැන් ඔබතුමා ඉදම වැඩට කොටසක් මේ මත කරේ අතරින් වල ඔබතුමා මුලින්ම කිව්ව කොටස මේ අනුපිළිවෙලකට තියෙනවද නැද්ද කියන එක ගැන නම් මම ඉතින් සත්‍යතුමා කිව් දෙය බරව තමයි මට හිතෙන්නේ. නමුත් අර පැවිදි කියන එක ගැන කියනකොට මට හිතෙනෙත් ඔබතුමා කිව් විදිහට අපිට ගන්නත් පුළුවන්ද කියලා. මොකද යම් කෙනෙක් පැවිදි වුණ පමණින්ම පැවිදි සුවේ ලැබනවා නොවෙන්නත් පුළුවන් කියලා හිතුණා. දැන් මෙතේ මේ පැහැදිලි කළා මෙතන තියෙනවා කිහිප පැවිදි කියලා. නමුත් අපි කෙනෙක් පැවිදි අපි සම්මතය කියන පැවිදිට ගියා වුණාට ඒ තථාගතයන් වහන්සේ මේ දේශනාවේ කියනවා පැවිදි සුවේ නොගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ ආතේ එක අදාළ වෙන්නේ නැහැ ගන්න පැවිදි සුවයක් කියලා තියෙනවා. ඒවා ඒක එයා නොලබනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් අපිට මේක මේ අපේ ප්‍රගතිය සඳහා නැත්නම් අපේ ගමනට උපකාරයක් සඳහා ප්‍රතිපදා උපකාරයක් සඳහා මේ අද දේශනාව යදා ගන්නවා නම් මට හිතුණා දැන් මේක අපි අපි ඉන්නතනින් ටිකක් ඉස්සරහට යන විදිහට තල්ලු කර ගන්න කොහොමද මේ සාකච්ඡාවට ගන්න ඕනේ කියලා. මම කැමති චිත්‍ර මහත්මියට යොමු වෙන්න මේ ඇත්තට මේ මට කැමති දැනගන්න නෙක්ඛම්මයේ ඒ කියන්නේ නෛෂ්ක්‍රමයේ කරා කියන එක සහ මේ උපදී උපදී සුඛයෙන් අයිතිව කොහොමද සිදු වෙන්නේ කියලා. ඒ දෙක එකවරම සිද්ධ වෙනවාද කියන කාරණාව. චිත්‍ර මහත්මිය. තිරන් සර්ණයි සත්‍යජිත් මහත්මිය කල්යාණ මිත්‍ර හැම දිනටම ඇත්තටම සත්‍යජිත් මහත්මයා මේ සූත්‍ර දිගින් දිගටම තේරුම් කරනකොට මේ පොඩ්ඩක් අර අපේ සිල්ලුක් මහත්මිය කියපු පැත්තට හිත ගියා. මේක ක්‍රමක්‍රමයෙන් අත්හැරීම සිදු වෙනකොට ඇතිවෙන සුඛය ගැන කතා කරනවා කියලා. ඒ මොකද දැන් මෙතන අපි ගිහි සුඛ පබ්බජිත සුඛ කියනකොට මේ වචන වලින් අයින් වෙලා අපි මේ සැපයක් ගැනනේ කතා කරන්න කියලා හිතුවහම ඇත්තටම මේ ගෙදර දොරේ ජීවත් වෙවි ඉඳලා දවසකට හරි භාවනා කරන්න යන්න ඕනේ කියලා අපි හිතමු. අපි පන්සලකට හෝ යම් කිසි තැනකට ගියා කියලා පබ්බජිතම නෙමෙයි, නමුත් අත්හැරලා ගියහම ඒ දැනෙන සුවය කොච්චරද? අර ගෙදර ඉඳගෙන ඒ අවට සිදුවෙන දේවල් දකිමින් ඒවා ගොඩේ පැටලි පැටලි ඉන්නකොටත් එයින් අයින් වෙලා ගියාමත් ඒ දවසට දැනෙන සුඛය කොච්චරද කියලා හිතුණා. ඒ වගේම ඔය සුමානකට අපි භාවනා වැඩසටහනකට නිවාසික වැඩසටහනකට ගියාම හත්වෙනි දවස වෙනකොට ඇයි යන්නේ කියලා හිතන තරමට ඒ සුවය ඇත්තටම ඒක ඒක දැනෙනවා. හරි ගෙවල් පරිසරයේ පැටලි පැටලි මේ හයත් එක්ක ඉඳලා අර විදියට ගිහිල්ලා ඒ හිතියාම පොඩ්ඩක් ඒකෙන් දැනෙන සුඛය කොච්චරද කියන එක තේරෙනවා. ඉතින් ඒ බොහොම සරල විදියට තමයි මුගක් වෙලාවට මේ වදිහාව ධර්මයේ බුදුන් වහන්සේගේ වචනේ සරල කරන්න නෙමෙයි තේරුම් ගැනීම පහසුව සඳහා. ඒකට ගිහි සුඛ කාම සුඛ කියන දෙකේ වෙනසක් නැහැ වගේ කියලා හිතෙනවා. ඇත්තටම අර විදියට ගිහි බවින් පොඩි වෙලාවකට හරි අයින් වෙලා ගියාම එතනදී නෙක්ඛම සුඛය තමයි දැනෙන්නේ අතහැරලා ගිහිලා. ඒ වගේම දේවල් ලං කරගෙන ඉන්නකොට ගිහි සුඛය තමයි තියෙන්නේ. නිරුපදි සුඛය කියන්නේ මොකක්ද? දේවයෙන් අතහැරුණාම ලැබෙන සුඛයස. කොයිතරම් හිතට සතුටක් සනීපයක් දැනෙනවද කියලා. ඒක වචන වලින් අපි කතා කරනට වැඩිය අපි හිතලා බැලුවොත් අපි හැමදෙනාම යෝගාවචරය විදිහට ජීවිතයක් ගෙවන අයනේ. ඒ විදිහට ඒ සැපය ගැන හිතුවහම මොනතරම්ද කියලා. ඊළඟට සාසව අනාසව කියන එක අපි ටිකින් ටික ඇත්තටම මේ තේරෙන්නේ ක්‍රමක්‍රමයෙන් අතහැරෙනකොට මනසට දැනෙන සුවය ගැන කියනවා කියලා. ඉතින් සත්‍යජිතුමා ඇත්තටම මේ කායික සුඛයයි චේතසික සුඛයයි ආයිත් පස්සට ආවා කියනකොට එතුමා කියපු දේ තේරුණා. හැබැයි මේ විදිහේ දේකුත් හිතුණා සත්‍යජිතුමනේ, ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද භාවනාවකට යොමු වුණාම අපි නිකන් හිතුවොත් ආනාපාන සතිය කරනවා කියලා අපිට මුලින් දැනෙන කායික සුඛයක්. ඒ කායික සුඛය අර ආනාපාන සංසිඳීමෙන් ඒ আদি වශයෙන් ඒ දැනෙන සුඛයට වැඩිය එයින් ඉවත් වෙලා පංච නීවරණ වලින් ඉවත් වෙනකොට චේතසිකව ලැබෙන සුඛය අරකට වැඩිය වැඩි කියලා හිතෙනවා. ඒ আদি වශයෙන් ක්‍රමක්‍රමයෙන් ඇත්තටම තවත් මනස මේ චේතසික පැත්තට ගිහිල්ලා ඒ ලැබෙන සුඛය ඇත්තටම මේ ප්‍රීති සප්පීතික නිප්පීතික සුඛ කියන එක. මොකද ඊළඟට එන ඒ අපි ආනාපාන සති භාවනාවේදී අපි තේරුම් ගත්තපු විදියට ඒ එන සුඛයන් එන හැටි අපි දන්නවනේ. ඒක ක්‍රමක්‍රමයෙන් පංච නීවරණ ඉවත් වීමෙන් ඊට පසුව ඇත්තටම මේ විඥානයේ මේ හය ආයතන හයෙන් පහකින් ඉවත් කරගෙන ඉවත් වෙමින් ඒ ලැබෙන සුඛය ටිකින් ටික වැඩි වෙනකොට එවැනි සුඛයක් ඇත්තටම බලනකොට මේ සමාධි අසමාධි තත්ත්වයේ ඉන්නකොට කොහොමද සමාධි තත්ත්වයේ ඉන්නකොට මොන විදිහේ සැපයක්ද කියලා ඒ වශයෙන් ටිකින් ටික කියලා දැන් අවසානයේදී අපි නිබ්බාන ගැන කතා කරනකොට අවේදිත සුඛයක් ගැනනේ කතා කරන්නේ. ඒ අවේදිත සුඛය පැත්තට හිත නැඹුරු වෙනකොට ඊට කලින් මේ ආරම්භන ගැන හිතනකොට අපිට තේරෙනව නේද? මොකද මේ මෙමෙනි නිරෝධයකට පත්වෙන හිතක අර සප්පීතික ආරම්භනයක් ඇති වෙනකොටම බොහෝම සියුම්ව දැනෙන ඒ සතුටට වැඩි ඇත්තටම අර ප්‍රීතියක් සතුටක් එහෙම නැත්නම් විඳින දෙයක් නැති තැනටපත් වෙනකොට ඒ ලැබෙන සුවය ඒක විඳින්නේ නැති වුණත් ඒක ඊට වැඩි හුඟක් වටිනවා කියන එක වගේ අදහසක් තමයි හිතට ආවේ. අපි අනිත් කල්‍යාණ මිත්‍රයන්ගෙනුත් ඒ ගැන කතා කරලා සත්‍යචිතුමාගෙන් දැනගනිමු අඩුපාඩු තියෙන දේවල් හදාගන්න. තෙරුවන් සරණයි. ජොන්සන්ගේ සමන්නේ මම කැමති අනිකුත් කල්‍යාණ මිත්‍රයන්ට සාකච්ඡා මාත් විවෘත කරන්න හැමදෙනාටම නම නොකිය මම හිතේ ආරාධනා කරන්න. සමයි නමක් නොකිය කිව්වේ මම නමක් නොකිය ඕන කෙනෙකුට ඒක දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. මම හිතන්නේ කියන්න දේවල් තියෙන දේවල් ඔක්කොම කිව්වා. අපේ සත්‍යදී තුමත් ඒ වගේම දිලුත් මහත්මයත් ඒ වගේම චිත්‍රා මහත්මයත් ඒ ඔක්කොම හොඳට විස්තර කළා. ඉතින් විශේෂ කියන්න දෙයක් නැහැ. දැන් මට තේරුණේ ඒ විදිහම තමයි. දැන් ගිහි සුඛ පබ්බජිත සුඛ කිව්වහම දැන් පබ්බජිත කියන්නේ අර සත්‍යදිතුමා කිව්වා වගේ සිවුරක් දාගත්ත පලියට පබ්බජිත කියන්න බැහැ. මොකද එහෙමනම් අපේ ටෙලිඩ්‍රාමාවලත් තියෙනවා මේ සිවුර දාගත්ත අය ඒ ඇයටත් පබ්බජිත කියන්න ඕනේ. ඉතින් එහෙම ඇයට පබ්බජිත කියන්නේ නැහැ අපි. ඒ වගේම එහෙම කියන්න අපි තරම් එක බොළඳ වුණොත් අපිව රවට්ටන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕනම බොරුවට සූරක් දාගෙන ඇවිල්ලා අපෙන් එක එකව ගසා ගන්න සමාජයක් තමයි මේ ගොඩක් අපිට පුළුවන් වෙන්නේ. ඒකෙන්ද පබ්බජිත කියන එක මේ ඒක හඳුමෙන් නෙවෙයි වන්නේ ඕනේ. ඒක සිතේ තියෙන තත්ත්වයක්. ඒක පබ්බජිත කියන සිත පබ්බජිත මට්ටමට සිතපත් වුණොත් එතෙන්දී තමයි ඒ සුඛය මතුවෙන්නේ කියන එකයි මට හිතුනේ. ගිහි තත්ත්වයෙන් ඉඳගෙන අපි සුඛය තියාගත්තට ඊට වඩා පබ්බජිත මට්ටමට සිත මත කරගත්තොත් අපේ ඒ මට්ටමෙන් ඒ සංසාර බය දකින ශක්තිය ඇති වෙලා ඒ නිසා කරන ක්‍රියාවලින් අපේ ඒ සුඛ විඳින එක අග්‍රහය කියන එක තමයි එතෙන්දී මම තේරුම් ගත්තේ. ඒ වගේම කාම කියන්නේ නෙක්ඛම්ම උපදි නිරුපදි කියන එකත් මම තේරුම් ගත්තේ. නෙක්ඛම්ම කියන්නේ කාමයන්ගෙන් අත්හැරීම නිසා ඇතිවෙන ඒ සිතේ මට්ටම. ඒ සිතෙන් ඇතිවෙන දේ උපදි කියලා නිරුපදි කියලා කියන්නේ ඒ බාධාවන් නැති වෙන නිසා ඇතිවෙන මේ දැන් කාමයන්ගෙන් අත්‍යච්ච කෙනෙකුට වුණත් උපදී තියෙන්න පුළුවන්, උපදී ඇති වෙන්න පුළුවන්. පොත මේ කාමයන්ගෙන් අත්හැරෙන්නේ කියලා සම්පූර්ණයෙන් කාමයන්ගෙන් අත්හැරෙන්නේ නැහැ. කාමයන් තදංග වශයෙන් නැති කරගෙන විදින සැපය තියෙනවා. ඒ වුණාට උපදී කියන්නේ යම්කිසි දෙයකට එකපාරට ඇල්මක් ඇති වුණොත් එතෙන්දී ඒ සුඛය ගහලා යනවා. ඒ වගේම තමයි නිරපුදු කියලා කියන්නේ. එතකොට කිසිම කලබලයක් වෙන්නේ නැතුව සිත පවත්වා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් එතන ඒක නිරපුදු කියන එකයි මම තේරුම් ගත්තේ. මේක තමයි මම තේරුම් ගත්තේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි සෙන්වාද. මම සත්‍යත්වමාන නැතිව වෙන සත්‍යත්වමානි. සත්‍යත්වමාන අපි පොඩ්ඩක් අවධානය යොමු කරගමු. පොඩ්ඩක් මේ පල්ලෙහා තියෙන අපකට කිප් කොටස් කිපයකට නිපදීක සුඛය ගැනත් උපේක්ෂාස්පය ගැනත් සම්බන්ධ සුඛය ගැනම කතා කරන නම් කියක් නැවතිම අර ගන්න විශේෂම අනිත් දෙක කතා කරලා ඉවරලා කතා කරන්න පුළුවන්. සමාධි සුඛේ ප්‍රතිත්වන්නේ මේ අසමාධි සැපේ කියලා එකක් ගැන කිව්වා. මොකද මේ අසමාධි සුඛය කියන්නේ, අසමාධි සුඛය කියන්නේ මොකද්ද? සමාධි සුඛය කියන ගීත විදිහට අග්‍රය කියලා කිව්වා. ඒක හිතා ගන්න පුළුවන්. නමුත් මොකද මෙතනදී අසමාධි සුඛය කියලා කිව්වේ ප්‍රතිත්වන්නේ ප්‍රශංසා. සත්‍යත්වාගේ මේ අහර ඇහෙන්නේ නැහැ දැන් සත්‍යත්වානේ. ආ සමාධි සුඛ අසමාධි සුඛ දැන් අපි සමාධි සුඛ කියනකොට අපි දැන් අපි දන්නවා මේ සමාධියටපත් වෙනවායි කියන එක අපි ඉගෙන ගන්නවා. අපි දැන් බොහෝ විට අපි කතා කරනකොට අර පසුගිය සතිවල කතා කරපු මේ සාමාන්‍ය සමාහිත භාවයේ තියෙනවා. ඊට පස්සේ ධ්‍යාන හතරත් එක්ක ගිලබන සමාධිය තියෙනවා, සම්මා සමාධිය කියලා. ඒත් සමාධි නොවිච්ච කියනකොටම තියෙන අසමාධි කියනකොට එනකොට අර අපි හිතම් සාමිස සුඛය තමයි ඉන්නේ ඊට පස්සේ. මොකද අසමාධි සුඛයේදී තියෙන සාමසත්වයක් පංච නීවරණ දේන හින්දා එයාට දැන සුඛයක් කියන රබිරන්දනයක් තියෙනවා. ඒක හින්දා සමාධි සුඛය කියලා කියනකොට අපි ධ්‍යාන ටික අපි මතක් කරගත්තා. මං හැදුවේ ඇත්තෙන් මෙතෙන් ඉපිට යන්නට ඕනේ කියලා අර මුල්ම දෙක අපි කතා කරලා තියෙන සාහි. මොකද ඒකින කතා කරනකොට අපි ගෲප් වලට බෙදෙන්න හද නිසා පරිස්සම් වෙන්න ඕන කිවි එකයි නැත්තම් අර කල්යාණ මිතුරේ කිව්වත් හරියටම හරි. එතකොට ඒකේම වෙන්න ඕන, ඒකේම වෙන්න ඕන. මේ සමාධි සුඛයේ කියනකොට අපි පළවෙනි එකේම තියෙන විවේකදම් පීති සුඛ ඒ තමයි. දැන් අර ටිකට යනවා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට යනවා නැත්නම් තමන් පන්සලේ භාවනා එකකට යනවා. මේ දවස් පහක් හරි දෙකක හරි කමන්නේ. එතකොට තමන්ගේ මනස වෙනස් වෙලා තියෙනවා. නිෂ්ක්‍රම සුඛයේ එතන තියෙන එකයි. මොකද මගේ ආකල්පෙම වෙනස් වෙලා එතෙන්ට යන්නේ. ඒක නිසායි කියේ. එතකොට සමාධි සුඛය කියනකොට විවේකයෙන් පීති සුඛම් වෙන්න ඕන. පළවෙනි තැනදී මේක විවේකයෙන් ඈත් වෙනවා. විවේකයෙන් පීති සුඛම් ඊට පස්සේ පඨම අධ්‍යානං කිවේක. පීති සුඛ දෙකම තියෙනවා. එතකොට පීති අපි ඉගෙන පසුගිය සතියේ කතා කළා. මේකෙදි ඊට පස්සේ තියෙන සප්පීතිකාරම්මන නිප්පීතිකාරම්මන කියලා අපේ අර පසුගිය සත්‍ය කතා කරපු තපුස්ස සූත්‍රයේ කියන සම්බන්ධයි. ඔය කුයිකත් එහෙම එන නිසා හොඳද? මේකෙන් මේක මග හරිනවා නෙවෙයි. මේක අපේ අධ්‍යාත්මයට සම්බන්ධ කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කර වෙන සූත්‍රයකට මම පැයබා කාලකට භාගයක ඩිංගක් අවධානය කර ගන්න කැමති. අරකෙන් මිදෙන්න ඕන හින්දා. නෙක්ඛම්ම සුඛ පබ්බජිත සුඛ වගේ දේවල් වලින් එකෙන් දැන්ට ඔළුවේ කැරකෙන රූප හේනින්දා. ඒ මනෝලෝකෙන් මිදෙන්න ඕන තමයි මේ කියන්නේ. අපටම අපහමු වෙන්න ඕන නිසා. අරියස්ස භික්ඛවේ පංචංගිකස්ස සම්මා සමාධිස්ස භාවනං දේශිසාමි. භික්ෂුරුමි ආරි වූ අංග පහකින් යුක්ත වූ සම්මා සමාධිය මං ඔයාලට කියලා දෙන හොඳට අහගන්න කියලා. ඔන්න බුදුහාමුදුර ඉස්සරම් කියන්නේ එතකොට පළවෙනි ධ්‍යානය අපි ඒක දන්නවා. අපි ඒගෙන කියන්නේ නෙමෙයි කියන්නේ. එතෙන්දි තියෙනවා විවේකජ පීති සුඛය. විවේක කියනක අපි දන්නේ විවේකජ පීති සුඛ කියන්නේ සාමිසත්වෙන් අයින් වෙනවා. විශේෂයෙන් නීවරණ වලින් අයින් වෙනවා. යා අවංකව ඕ තමන්ට ඕනෑම වෙලා උජුපටිපන්න සුජු දෙකම ඇතිව ඔන්න ඇස්ලි මේක කරාන්ත එකට ගියාම ඇති වෙන තත්වයක දිවෙන්නේ. ඒ විවේක වූ පීති සුඛයෙන් අபிසන්දේති සන්දේති පරිපූර්ණේති පරිපාර්ථ. ඒක එයා ඒ සුඛය සම්පූර්ණයෙන් එයාගේ මන් තේරෙන භාෂාවෙන් කිව්වොත් ඉහවහා යනවා එයා. ඒ වේ සුඛය. ඒ කාය වූ එතකොට මේ ශරීරයට ඒ විවේකජ පීති සුඛයෙන් ශරීරී අහවල් පෙදෙස පැතුරුනේ නැහැ කියලා කියන්න බෑ කියලා. හැම මතන මේක ගලාන ගිහිලා තියෙන පීතිසුඛය. ඒක හරියට ඒ කාලිත බිච් බුදුහාමර කියන්නේ මේ එංගේ ගාන සබන් හදනකොට ඒ වත්සුණු කියලා කියන්නේ. වත්සුණු නම් කියන්නේ මොනේ ගාන ඒවා එහෙම නෙවෙයිද අපි හිතමු අපි හදනවා කියලා මේ gedaredi පාන් එකක් හදන්ට අපි මේ ඩෝ එකක් හදනවා කියලා මොනවා හරි ඒකේ වතුර දාලා ඒ වතුරෙන් වතුර සම්පූර්ණ එනකන් මම ඒක අනනවා. එතකොට ඒ වතුරෙන් ඒ නහානිය පින්ඩේ ඒ සබන් ගුලිය දැන් සබන් කැටයක් හිටිට ගන්න එපා ඒ කාලි හදේ හැදුවේ ඒක වතුරෙන් සම්පූර්ණ යුක්ත වෙලා තියෙනවා. හැමතැන වතුර ගිහිල්ලා තියෙනවා. අන්න ඒ නැච පග්ගරටි පග්ගරණී ඒක දීවල යන්නේත් නැමෙම ගලල යන්නේත් නැ වතුරහකට. ද අපිට තේරෙන බසින් කියනවා නම් මන් ඩෝ එකක් හදනවා මොනවා හරි හද පාංගයක් හදන්න gideredi. එහෙම නැත්නම් කේක් හදන්න. මන් එතකොට බීට් කළ ඒක උතුරන්නේත් නැ වතුර ගලල යන්නේත් නැ වෙන මේ ලේන්සුවකට හරි දැම්මහම. නැත්නම් පේපර් ටවල් එකකට දැම්ම වතුර ප්‍රගලන්නේ නැහැ. නමුත් ඒකේ හැම තැනම වතු ඒක ඒ දියරේ තියෙනවා ඒකට. අන්න ඒ වගේ බුදුහාම කියනවා මුළු ශරීරයේම අර විවේකජ පීති සුඛෙන් යන එක තමයි සම්මා සමාධි කාංගයක් කියලා කියනවා. පංචාංගික වූ සම්මා සමාධිය පුරුදු කරන්න එහෙමයි කියලා. ඒකට අපිට තේරෙන්න ඕන මෙන්න එකම සුඛය. පබ්බජිත සුඛය, නිරාමිෂ සුඛය. පවිවේක සුඛය, නිරුපදි සුඛය, අනාසව සුඛ ඔක්කොම එන නිසා එතෙන් තෙන්නේ. ආර්ය සුඛය ඔක්කොම එතෙන් තේනවා. ඒක කොච්චර ගිනිනවද කියන එක දන්නේ නැහැ. නමුත් ඒකේ තියෙනවා. දෙවෙනි එකේදී දෙවෙනි සුඛ සමාධිය කියන්නේ එතෙන්දී දැන් කර විවේකජ පීති සුඛය ආවනේ. දැන් ඉන්නේ සමාධිජ පීති සුඛය. එතකොට පීති සහ සුඛ දෙකම එකට යනවා මෙතෙන්දී. දෙවෙනි කේදී දැන් සමාධි තත්ත්වයට කලින් ඇවිල්ලා ඉතින් දැන් අර කලින් තිබිච්ච සාමස දෙයක් එක්ක පොරබදන්න දෙයක් නැහැ තදටම. දැන් තියෙන්නේ අර චේතසික සුඛය තව එහාට ගන්න එක. දැන් අපි පසුගිය සතියේ ඉගෙන ගත්තා ඒ පළවෙනි එකට අර දෙවෙනි එකට බාධාවක් වෙන හැටි එහෙම. සිද්ධාර්ථ ගෞතම බෝසත්ත්වයන් වහන්සේ ඊගයාසීසේ ඉන්නකොට සම්්‍යක් සම්බුද්ධ වෙන්න කලින් උද්දක රාමපුත්තලාගෙන් අංගෙන් උද්දක ළඟින්ම අංගල ගියාම ඒ උතුම් ගුරුරුන්ගෙන් අංගුණහම් එයා තනිම කරනකොට හිටිච්ච හැටි. එතකොට එයා ඒ සමාධිජ පීති සුඛයෙන් ඒ වචනේ මතක තියන්න පීති සුඛ කියන දෙක. හොඳද? අපි ඒ ගැන තව ඉගෙන ගන්න වෙනවා එතකොට. අපි ඉගෙනගත්ත දේවල්. නමුත් මේවා ඔය සිත්‍රීත් වලදී එනවා ඇවිත් යනවා කියන එක දැනගන්න. මේවා මේ සමහර විට ඒ රිට්‍රීට් සෙන්ටර් එකේ බුද්ධ ප්‍රතිමාව ළඟ වාඩි වෙලා ඉන්නකොට නෙවෙයි, මා කැමතිසම කියන සමාන නාන කාමරෙදි වෙන්නත් පුළුවන්, කුසියේදි වෙන්නත් පුළුවන්, අහවල් තැන කියලා කියන්න බෑ. ඊළඟට එතෙන්දි බුද්ධහාරේ උදාහරණයක් කියන මම ඒකෙත් ඒ දිගට යන්න. එතකොට හොඳ ඊළඟ එකේදී නිප්පීතික සුඛයෙන් තුන්වෙනි දිගේදී පීතිය අතුරුදහන් කරගත්ත. ඒ කියන්නේ මනස සම්බන්ධ වෙලා නැහැ දැන්. මනසෙන් ඒක අගේ කරන්නේ ඒ සුඛේනකොට. වචන ඔක්කොම දැන් දීවල ගිහිල්ලානේ. වචන දෙවෙනි එකේදීම වචන නැහැ දැන්. එයාට ආ මේක මෙහෙමයි කියලා ආපහු කෙනෙකුට කියන්න බෑ. අර අනුපද සූත්‍රයේ සාරිපුත්තාන්තු වගේ කෙනෙකුට කියන්න පුළුවන් වුණාට. එතකොට ඒ දෙවෙනි එකේදී තුන්වෙනි එකේදී නිප්පීතික සුඛේ මේ සම්මා සමාධි අංග පහ කියන්නේ නිපීතික සුඛය මුළු ශරීරයටම පුළුවන් එයාට ගන්නට. ඒ කියන්නේ එතෙන්දිත් කියනවා නාස් සෝ ඉමමේව කායං. ඒ කියන්නේ දැන් පාවිචින අජ්ජත් කායක් තියෙනවා නු උපාදින්න වූ ස්වરૂපයක් දැන් තියෙනවා. අපි උපාදින්න කරගත්තානේ මේ ඉන්ද්‍රිය ටිකක් ආයතන හයක් එක්ක. ඒ මුළු මේ සිරුරටම දැනෙනවා. කාමසුඛයත් එහෙමයි. දැන් කාමසුඛ දැනනවා වගේම තමයි. ඉන්ද්‍රිය පිනනකොට දිව පිනවන කෑමක් හම්බුණා වගේම තමයි එතකොට. ඊට වඩා වෙනසක් තියෙන්නේ මේකේ අර නිර්ආමි සත්‍යය ඇවිල්ලා. ඒ නිසා තමයි කගේ වෙන්නේ. ප්‍රතිපලේ වෙනස්, ආනිසංශය වෙනස්. අර කාමසුඛයේ තියෙන ආදීනම වැඩි. මේකේ ආනිසංශ වැඩි. අභිසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපර්ස. මුළු ඇඟ පුරාම පැතිරිලා යනවා ඒක. මුළු ශරීරයම. හතරවෙනි එකේදී. ඒ තුන්වෙනි හතරවෙනි එකේදී එන සුඛය කියනවා සමාධි සුඛය. සුඛ දුක්ඛ අයින් කළානේ තියෙන්නේ. එතකොට යා ඉමේමේව කායම් පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිස්සනිසින්නෝ හොති. දැන් ඊතර උපේක්ඛා තියෙනවා. ඒක දැන් එතෙන්දි හැබැයි උපේක්ඛා සුඛය කියලා කියන්නේ මෙතෙන්දි. උපේක්ඛාවට තමයි ඇවිත් තියෙන්නේ. නමුත් එතෙන්දි ඒ පරිසුද්ධ වූ චේතස පරිසුද්ධ දේන චේතසා පරියෝදාතේන පරිත්‍වානි සින්නෝ හෝති. දැන් පීතිය කියලා එකක් ගාව ගන්නත් බෑනි, හඳුන්වලා දෙන්න බෑ මෙතෙන්දි. සුඛ නෑ දැන්. උපේක්ඛා ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒ පරිසුද්ධ වූ චිත්ත ස්වභාවය අර චෛසිකත් එක දැන් මිශ්‍ර වෙලා නෑ. මානසිකාර එහෙම යන්තම් තියෙන උතුම් මොපැත්තේ අපි ආයි වෙලාව කියමු අනුපද සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ ඒක කරන හැටි ඒකේ තියෙන හොඳට. ඒ පරිසුද්ධ වූ සිතින් පරිත්වා නිසින්නෝ හෝති. එයාගේ ශාරීරිය අහවල් තැන මේ පරිසුද්ධේන චේතසා පරියෝදාත. මේ වැදගත් වචන හොඳද? අර කලින් කියපු නිප්පීතික සුඛ කියන එකට වඩා දැන් කියන්නේ ඔන්න මතක තියන වචන ටික. පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පවිත්‍ර වූ පිවිතුරු වූ පරිසුද්ධ වූ සිතින්. අර සුඛ නැ පීති නැ ඒව නැ දැන් මෙතන. ඒ චිත්ත ස්වභාවයේ මුළු ශරීරෙත්ම යවනවා. ඒකෙන් නොගෑවිච්ච තැනක් නැහැ කියලා. ඒ හතරෙන් සමාධි හතරෙන් සම්මා සමාධි. අරියස්ස බික්කවේ පංචාංගිකස සම්මා සමාධිස අයන් චතුත්ථා භාවනා. මේ හතරවෙනි විදිහට වදන විදිහ ඔන්න ඕකයි කියලා. ඔන්න පස්වෙනි විදිහට වදන එක. දැන් ඒක වැදගත්නේ දන්නවද? අර අපි ඉගෙන ගත්ත උඩ කොටසේ තියෙනවා සප්පීතිකාරම්මන නිප්පීතිකාරම්මන සුඛ කියලා. ඒකෙදි නිප්පීතිකාරම්මන සුඛය වැදගත්. නිප්පීතිය අරමුණු කරගන්න සුඛයක් එනවා. ඒ කියන්නේ පීතිය පහු කරගෙන. ඊට පස්සේ සාතාරාමන උපේක්ඛාරම්මන 12 වෙනි එකේදී. ඊට පස්සේ රූපාරම්මන අරූපාවල් සම්මන 13 සුඛ ගැන කියනකොට ඒ වඩින්ගක් හිතට එන්න. හොඳද? මේක මේ දැන් පන්තියක් වශයෙන් යන්නේ ආද? නමුත් ඒක අධ්‍යාත්මයේ සිංගාන්ත. අධ්‍යාත්මයේ සිංගාන්ත. හොඳද? එමේ රින්ගල බලන්නට. පස්වෙනි එකේදී ඒ අරියස්ස සම්මා පංචංගකස සම්මා සමාධිස්ස පංචමා භවන. පස්වෙනි විදිහට වඩන්නේ කොහොමද? ඒක පස්වෙනි විදිහට කිව්වට මොකද? අර කිවි දැන් රිට්‍රීට් වලට වගේ යනකොට පළවෙනි විදිහටත් එන්න පුළුවන්. පුනංච පරම් භික්ඛවේ භික්ඛුනෝ පච්චවෙක්කනා නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපදාරිතං සුප්පටිවිද්දං පඤ්ඤාය. මේ පච්චවෙක්කනා නිමිත්ත ඔය ඇත්ත සමහර තැන්වලදී ඔය ධර්ම කාරණ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න වචනයක් තියෙනවා මේ සති නිමිත්ත කියලා. ඒ සතියේ පිහිටවන තැන වගේම පච්ච වෙක්කනා කියන වචනේ දන්නා. ප්‍රතිඅවේක්ෂණාව කියන්නේ යලි යලි රිෆ්ලෙක් කරලා බලනවා. ආපහු හැරලා ඉන්ට්‍රොස්පෙක්ෂන් එකක් කරනවා මේක උනේ කොහොමද කියලා. දැන් අපි පොරබල දන්නේ දැන් අපි භාවනා ආරම්භණයෙත් එක්ක පොරණ බදන ඇත්ත නෙවෙයි මේ වෙනකොට. ඒක තියාගන්න හදනවා නෙවෙයි. Tamanta dos kiyenowa ay nevi den. ආ මෙච්චර කරා මෙච්චර වුණා කියන ඉවලුවෙක් කරන්නෙත් නෑ දැන් මේ වෙනකොට. මගේ සිතෙන් බදා නිරාමිසත්වයට නික්කම්ම සුඛයට පබ්බජිත සුඛයට gedara hitiyat පබ්බජිත සුඛේ එත ලංවන්නේ නිරාමස සුඛේත ලංවන්නේ ශුන්‍යතා සුඛ නැහැ නම් උපේක්ඛා සුඛේත ලංවන්නේ කොහොමද කියලා මනසේ ගොදුරු හොයාගන්න මෙතෙන්ට ආවම නේද මේක උනේ කියලා ධම්ම විචයක් කියනවා. ඒ නිසා තමයි මූල කර්මස්ථානේ හැමතිස්සෙම කරන්න ඕන සතිය සහ සම්පජන් ඉරියාපතෙන් ඒකට උදව් කරන්ට ඕන කියන්නේ ඒකයි. එතකොට සමහරට මෛත්‍රියතෝ බුදු බුද්ධානුස්සතියට වඩා අට්ටික සංඥාව උදව් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ තම තමන්ගේ දැන් මේ කියන්නේ කතා කරන්නාගේ මනස හැසිරෙන පැත්ත. එතකොට අසන්නන්නුත් හිතන පැතිදී ඒ යුනික්නස් එක පච්චත්ත වේදිතබ්බ කිවි එකයි. කොයි විදිහටද මේක හදානාවේ කියලා කවුරුත් දන්නේ නැහැ. අගත වෙරෙයි කැරෙන්නට. ඒ නිසා තමන්ම හොයලා බලනවා මේක කරගෙන යනකොට ඒ පච්චවෙක්කනා නිමිත්ත සුග්ගහිතං හෝති හරියට අල්ලගන්නවා කියන වචනේ වැදගත්. හොඳට නිරීක්ෂණය කරනවා මං ඒක හෝඩුවාව හොයාගන්නවා ඒක මොන පාරින් ගියාමද වුණේ කියලා. අපි හිතමු දැන් වයර් ගොඩාක් තියෙනවා මගේ ලයිට් එකක් පත් වෙන්නේ මම දන්නේ නැහැ මේ මම ඉලෙක්ට්‍රිෂන් කෙනෙක් නෙවෙයි නිසා විදුලි කාර්මිකෙක් නෙවෙයි නිසා මම දන්නේ නැහැ. නමුත් දැන් ලයිට් එකක් තෝරන. ඒකට මට මම අරගෙන බලනවා සත් ටෝච් එකක් අරගෙන දැන් බලනවා මේ වයර් එක දානවා බයතෝට ඒක ඉලෙක්ට්‍රිකියුට් වෙන බක් තියෙන එකක පටයින් යනවා. බයත්න ඊට පස්සේ කොහොම හරි මං එකක් දානකොට ඒක හරියන. ඊට පස්සේ මං දන්නවා හරි මේ කහපාට වයර් එකේ මේ කහපාට ඉන්ටිරි සිදුරට දැම්මහම තමයි මේක ලයිට් එක ආවේ කියලා. නැත්නම් මැෂින් එක වැඩ කෙරේ කියලා දැනගන්නවා. ඊළඟ දවසෙත් මට ලයිට් එක වුණාම දැන් ස්විච් එකක් තාම හදලා නැත්තම් මම දන්නවා කහපාට වාරිකේ කහපාට සිදුරට දැම්මා මෙතන විදිහට එනවා. අනේ ඒක තමයි සුමනිස කතාංක පච්චවෙක්කනා නිමිත්තක් කියන්නේ ඒකයි. ඒ පච්චවෙක්කනා නිමිත්ත ඒ මාත්‍රකාව මේ ලයිට් එක පත්තු වෙන්න හොන විදිය මොකද්ද කියලා හිතාගන්න ඒ විදිහ දැනගන්න ඒ විදිහට. ඒක ඉගෙන ගන්න ඕන. එක එක දේශනාවලදී සූත්‍රවලදී සාකච්ඡාවලදී පබ්බජිතයන් හා අපබ්බජිතයන්ුත් කතා කරනකොට එක එකම කීපයට කමන්නේ. ඒ හැම එකකින්ම අරගෙන මම පච්චත්ත වේදි තබ්බ වෙන්නවා. මම මගේ ඇතුළේ සිංගන්න ඕන. මගේ සංඛාර වලට මම සිංගල බලන්න ඕන. මගේ හුස්මට මම හුස්ම මම වචන කියන වැරදි අත ගාලා බලන්න ඕන. හුස්මත් එක්ක ඇතුළට ගිහිල්ලා බලන්න ඕන. ඒක දැනෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. මගේ හක්ක ඔලු කට්ට තියෙන්නේ කොහොමද කියලා මන්ට පච්චවෙක්කනා නිමිත්තක් හිටින්න ඉන්න ඕන. ඒක ඒ පච්චවෙක්කනා නිමිත්තක් නෙවෙයි ඒක. ඒක යක්ක සංඥාව. නමුත් ඒක මේ විදිහට ගත්තාම වෙනවා කියලා මම මේ ප්‍රතිවේක්ෂණා නිමිත්තක් හදා බලා ගන්නවා. බුදුහාම කියන්නේ ඒක හරියට මානසිකාර කරන්න හරියට තියාගන්න සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය. බුද්ධ ධම්මවිචේ සම්බුද්ධංගේට කිට්ටු කරන්න පුළුවන් මේක. අරියස් භික්ඛවේ පංචංගික සම්මා සමාධිස්ස අයම් පංචමා භාවනා කරන පස්වෙනි ක්‍රමය ඕකයි. එතකොට බුදුහාම ඊළඟට කියනවා ඒ ඔය පස් විදිහට ගියොත් එහෙම යාට ඕන තැනකට හිත යොමු කරන්න පුළුවන්. తත්‍ර తත්‍රේව සක්ඛි පබ්බතම් පාපනාති. අපි සක්ඛි පබ්බ සුත්ති ඉගෙන ගත්තානේ. සති සති ආයතෙනි අවශ්‍ය අවශ්‍ය කාරණේ දිනවන සද්ධා විදි සති සමාධි ප්‍රඥා දිනු වේගෙනකොට තමන්ට ඕන පැත්තකට මනස සති සිහිය චිත යොමු කරගන්න පුළුවන් කියන. ඒකට උදාහරණ තෙකෙති බුදුහාම කියන මෙන්න මෙහෙමයි කියලා. ඒතු අනාසව දක්වා. ඒතු සමාධි සුඛය අසමාධි සුඛය ගැන අපි දැන් කතා කළේ. ද අසමාධි සුඛය කියනකොට අපි ඒක දන්නවා විවේකජ පීතිකි සුඛ කියන පතවෙනි තත්වයටත් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ නෙක්ඛම්ම සුඛයටවත් තාම නෙක්ඛම්ම සුඛයේ ගෑවෙන පැති තියෙනවා. දැන් යමක් තරිනකොට පරිත්‍යාගයක් කරනකොට ඒක නෛෂ්ක්‍රමශුකයක් නැත්නම් අත්තල දානකොට ඩික්ලට කරනවා කියන්නේ gedara තිනේම අවුරුද්ද කියලා දෙහයක් විතර අයින් කරන්න පටන් ගත්තාම සල්ලේෂන් එක ආමිකට හරි දෙනවා නම් මේ ලොකු සතුටක් වෙනවා. මේක අයින් වුණහම ඒකට අනවශ්‍ය ලෙස පුටු ගොඩක් තියෙනවා නම් ඒ වගේ අයින් වුණහම ඒවත් එක්කම මසුක තම සරල මට්ටමින් ගත්තා. ඒව පවා කරන්නට ඕන. අඩු ගන්න හිතෙනවා ඔන්ලයින් යනවා කියලා බලනවා මේක ගත් නැහැ එකෙන් අයින් වෙනවා මට මේ ඇති මේ තියෙන ටික ඇති මට ජීවත් මේ අවුරුද්දට මේ අවුරුදු 20ට ඇති මට කියලා හිතෙනවා ඒක නිකම්ම එකත් එක්කම සුඛයක් අයින් වීමේ සැපත නිකම්ම සුඛය ගැන අයින් වීමේ සැපත සමාධි අසමාධි අසමාධි සුඛය කියලා කියනකොට අර ගිහි සුඛයට ටිකක් සමානයි නැත්තම් නිකම්ම සුඛෙ දිංග ගෑවෙන්න පුළුවන් අසමාධි සුඛයකට අන්තර විවේකජ පීති සුඛ එක ගිහිලා නම් විවේකජ කියන එකෙන් පටන් අරන්ම නැතා චේතසික සුඛ කියන කොටසේ ඇතුළටම ගිහිල්ලා නැහැ තාම. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සුඛයක තමයි අසමාධි සුඛයේ තියෙන්නේ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ. හැබැයි සමහර විට දැන් එක දෙයකට ගැඹුරින්ම අවධානය යොමු කරලා ඉන්නවා නම් මොනවා හරි දෙයකට අර එතන තියෙනවා එක්කට සම්මා සමාධි කියන්නේ සමාහිත වීමේ සුඛයක් තියෙනවා ඉතින්. වෙන මොනවත් තේරෙන්නේ නැහැ උට. සමහරයි දැන් සමහරයි ගොතන්නේ එකයි සමහරයි කාඩ් සෙල්ලම් කරන්නේ එකයි. නමුත් ඒකෙදී අර නමුත් අර පඤ්ඤා වැඩින්නේ නැහැ. පඤ්ඤා වැඩින්නේ නැහැ වගේ තැන්වලදී ඒ බොහොම මේ ලාමක தત્ත්වේ පවතින ඊට පස්සේ මොකද ඒක අර මනෝ වල තියෙන කරදරකාරීකත්වයෙන් මිදෙන්න තමයි එකෙන් ඒක මනතර වැට්ටීමක් වෙනවා. නම් සමහත් අපි හිතමු ඒ වගේ විද්‍යා දෙයක් ගැන කෙමිස්ට්‍රි ඉගෙන ගන්න කෙනෙක් ඒකේ නැඹුරුලා ඉන්නවා. ඒ විදිහට. නමුත් අපකෙන්නේ කම සුඛයක් වෙන්නේ නැහැ නීවරණ වලින් ඇත්තල විවේකජ පීති සුඛ නෙවෙයි ඒක. ඒක සමාධි සුඛයක් ඒක. විවේකයක් දැනෙනවා අර ප්‍රශ්න ගොඩාක් තියෙනකොට එකකින් අයින් වෙනවා දැන් සමහර අය ඩ්‍රග්ස් ගන්න එකකින් අයින් වෙන්නේ අන්නේ වගේ නමුත් අර සත්‍යයත් එක්ක මෙසල් නැති නිසා අර පත්‍යවේකන නිමිත්තක් හොයාගන්න බෑ ඒක පත්‍යවේකන නිමිත්ත වෙන්නේම අර අසමාහිත අසමාධි සුඛයක යන නිසාත් ඒ වගේම මේ සාස්ව සුඛය උපදිසුඛයක් තමයි කියන්නේ. නමුත් අර මනස ඩිස්කනෙක්ට් කරන එකත් එක්ක. ප්‍රකසෙත් ගත්තා වගේ වේ සර්ජරි එකකින් පස්සල් කර්මකින් පස්ස. ඒකෙන දිංග හැබැයි මේක කරුණ විතරක් නෙවෙයි. දැන් කවුරුත් භාවනා මාර්ගයට නැඹුරු වෙනවා. කල්‍යාණ මිත්‍රත්වත් එක්ක යුතු කරගෙන. එතකොට හරි බලන්න. ඔය ගත්ත ඇටකෝටුම සමහර නිබ්බානය දෙනවා. ගත්ත මස්ගොඩම නිබ්බානයක් දෙන්න පුළුවන් ගත්ත ලේටිකම උපාදින්න කර ගත්ත ලේටිකම නිබ්බානය සඳහා පච්චවෙක්කෙන නිමිත්තක් කර ගන්න පුළුවන්. ගත්ත බඩවල් ටිකම අන්තා අන්තගුණ උදේ කරීස මත්තලුන් ඔක්කොම එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක කරගන්න පුළුවන්. එක කරගන්න පුළුවන් සීලීන් සංවරේ භාවනාව ඒ කියන්නේ මූලික භාවනාව කර්මස්ථානක එකම තැන හාරලා බලන්න වෙනවා බලන්න වෙනවා කාටවත් කියනව නෙවෙයි මටම කියා ගන්න ඇත්තෙන් බුදුසරණ මං හිතනවා අපි එක්තරා පැත්තකට නැඹුරුනොයි කියලා බුදුසරණයි සාදු සාදු සාදු දැයි කල්‍යාණ කිමුනි මම හිතන මේ අවසාන කොටස සම්බන්ධයෙන් අපි සාකච්ඡාවට යමුමු මම කැමති දිලුක් මහත්මයාට දිලුක් මහත්මයා ඔබතුමා හෝ ශාමුලි මහත්මිට පුළුවන් නම් යමු මේක ඉතින් මෙදී මෙන් පුළුවන් නම් ඔබට කැමති හොඳයි දිලුක් මහත්මයා තිරුවන් සරණයි සුදනාටම අස්සයි සත්‍යජීතමනි මම හිතන්නේ පසු සඳහන් කළ සූත්‍ර කොටස ඉතාමත්ම වැදගත් ඒ වගේම පැහැදිලි වුණා කියලා හිතන ගොහෝ දේවල් කලින් සඳහන් කරපු සූත්‍රයේ දේවල් එක්කම ඉතින් බොහොම පිං සතුටුයිතුම මේ එක දෙයක් මේ දැන් අර සුඛය ගැන කියනකොට දැන් දැන් මෙතනදී අර ධ්‍යාන සුඛ වගේම දැන් අපිට ලෞකික දැන් සමහරවල් ධ්‍යාන සුඛ ලැබෙන්න පුළුවන් අර අලිත් සුඛ වලින්ම ගිහිල්ලා දැන් උදාහරණයක් වශයෙන් අපි මේ එක අහපු දෙයක් කියන්න මේ ළඟදී දැන් වෛද්‍යවරයෙක් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් එක ධනවත් ව්‍යාපාරිකයෙකුට යම් කිසි ප්‍රතිකාරයක් කරලා ඒක සුවුණාම විශාල මුදල් පරිත්‍යාගයක් කරන වෙලාවේ වෛද්‍යවරයා සඳහන් කළා දැන් මේ ඒ මුදල එතුමාගේ ඒ යම් කිසි රෝහලේ වාට්ටුවේ වායු සමීකරණය කරන්න දාගන්න මොකද මේ මේක මේ මෙච්චර ලෙඩු ගාණක් මැරෙනවා මේ 600ක් වගේ ප්‍රදාන මැරෙනවා අවුරුද්දකට මේක විස බීජ නිසා කියලා. ඒක කරාට පස්සේ එතකොට පස්සේ වෛද්‍යතුමා කියලා කියනවා මේ වෛද්‍යවරයා මේ දැන් මැරෙන්නේ 200යි. ඉතින් දැන් ඒ වගේ වෙලාවක දැන් ඇත්තටම ලබාගත් දෙයක් නැහැ. එතුමාට ලැබිච්ච දෙයක් නැහැ. නමුත් අර විශාල සුඛයක් ප්‍රීතියක් ඇති වෙනවා. ඒක මේ ඇත්තට මේක ප්‍රීතියක් ඇති වෙනවා. ඒ වගේ සනහන් වෙයි විශේෂයෙන්ම මුදිතා වගේ. ඉතින් ඒ වගේ මට හිතෙන ඒ වගේ දෙයක් ඇත්තටම දැන් තුලින් යන්න පුළුවන් ඔය සඳහන් කළ ධ්‍යාන ඒ සුඛ ඉඳින්න තත්ත්ව වලට. ඉතින් ඒක වැදගත් කියලා හිතුණා අර යෑමේදී. ඉතින් ඒක තමයි මට හිතට ආවේ. ඒ අමස්තරව නම් ඇත්තටම සඳහන් කරන්න දෙයක් නැහැ. ගොඩක් පැහැදිලි වෙන සූත්‍ර දේශනාව. පෙරවන් සරණයි. පෙරවන් සරණයි දෙලුගමන්නේ. හොඳයි. සත්‍යත්වයන් මේ සූත්‍ර දේශනාවේ දැන් මේ පැහැදිලි කරපු දේවල් එක මට මතක් වුණා මේ මම මේ කෝලිෂන් අස්ක නම කියලා මම කියන්නම්. එතකොට මේ ෆුජිපාද බලංගුඩ ආනන්ද මහනායක සයන්වාසේ මේ දේශනාව තමයි මම මතකයි අහලා තිනවා. මේ ඥාණයෙන් තොරව මේ නිර්වාණයක් ගැන කතා කරන්න බෑ කියලා. ඔගේ ඒක ඥාන ශක්තිය තොරව කියලා මට බොහෝ කාලකට පෙර අහපු දේශනාවක් තිබුණා. ඉතින් මේ අවබෝධය වැඩි වෙනත් සුළු ඉඩක් තියෙනවා. නමුත් මට මතක නම් ඒ විදිහටයි. එතකොට මේ නමුත් අපි යතුරුතුරු මේ ඉතින් බොහෝ තැන්වල විවිධ කටි කියනවනේ ධානයන් අවශ්‍ය නැහැ අරම කියලා. නමුත් ඒ නිසාමයි මට ඒ කතාව හිතින් මතක තිබුණේ. නමුත් මේ දේශනාවත් දැන් මේ දේශනා මාලාව මෙහෙම බලනකොට සූත්‍ර මාර්ගයේ මෙහෙම බලනකොට සත්‍යත්වානේ අපිට හිතනවා මේක නේ මේකම මේ ධානයන් හා සම්බන්ධ කරගෙන නේද මේ තියෙන්නේ කියන එකත්. එතකොට අවසානයේ නොඋනත් මේක අවසානයේට තියෙන අරූප ඥාන සම්බන්ධ කරගෙන ඊට පෙර කතා කරන්නේ චතුත්ථ ඥානේ ඊට පෙර තුති ඥානේ දෙති ඥානේ ප්‍රථම ඥානේ නිදේව සම්බන්ධ කරගෙන අරූප ආයතන රූප ඥාන අරූප ආයතන ඉතින් ඒ ආකාරයට තියෙනවා. ඒ කියන්නේ මේ මේ මේ සූත්‍ර මාතා බලනකොට උනත් වෙනවා මේකේ කිසිකයක් දැන් අපිට කවුරුත් ලෞකික ජීවිත ගත කරන පුතක් වෙන මිනිස්සු ගත කරන දිහිසපේ ඊගවට චිත්‍ර මහත්මිය කිව්වාගේ මේ ඉවත් වෙලා කතාව කාලේ කොහොම හරි නැත්නම් කාලිනෝ කන්නාල් දිසපේ ඊගවට ඒක දිසපේට යන නිසා ඇති වෙන්න හැකි නැක්කම සුකේ මොකද විදස ගියා වුණත් ගිහිල්ලා ළමයි අපිට ගන්න හිතේ තියෙනවා නම් ඉතින් එක්කම නැහැ හිතන එතන ගියා ගිහිල්ලා ගත හැකි නැක්කම සුකේ ඒ ආදිට ගිහිල්ලා මේ ප්‍රථම ඥානේ දෙති ඥානේ තුති ඥානේ ආදී වශයෙන් අල්ප ධ්‍යාන පසු කරන තැන දක්වා වගේ අපි ගමනක් මේ තියෙන්නේ කියලා. එතකොට ඒ පිළිමදවත් ඒ මතක් සඳහන් කරලා ඒ පිළිමදවත් දැනගන්න කැමති කවුදටත් මම මේ කාර්ය සත්‍ය මට වෙන්න සත්‍ය තමයි. සම්බුද්ධ සරණයි. ඔබතුමාගේ මතකයේ මට ඔප්පු කරන්න බෑ හරිද වැරදිද කියලා ඒ බලංගොඩ හාමුදුරන් වහන්සේගේ දේශනේ උන්වහන්සේම කිව්වනම් කොයි විදිහටද ඒක කැලලක් වෙන්න පුළුවන් ඇහුනේ. අපි ගෙන ගත්තා මේ මාළුන් කිට් පුත්ත සුත්ත තණ්හා සංකේත සුත්ත සහ තව අර්ථකනාගර සූත්‍රයේදී නෙක් මෙත්තා කරුණා මුදිතා ඒ චේතෝ විමුක්ති වගේ කියන කේ වගේ ඒ වන්නුත් සත්‍ය අවබෝධය කරගන්නවා කියලා අපි ඉගෙන ගත්තා. යලිත් කියවන්න ඒ මාළුගේ පුත්ත සමාන් සතිපෝණ එතකොට මේ මෙත්තා මුදිතා කරුණා තුලින් සන්තහනක් තිබුණා ඒ තුලින් ප්‍රථම ඥාන ද්විතීයික ඥානයට ඒ කියන්නේ ප්‍රීති සුඛද විචාර තොරතුරකට යෑමක් සිදු වෙනවා කියලා හිතන්න බැරිද? එතකොට සමාධිය තියෙනවා සමාහිත බව තියෙනවා. කාම පංච නිවර්ගයෙන් අයින් වෙනවා. නමු ජායි තත්වයට යනවාද කියන එක ගැන කියලා නැහැ තින්නේ. ඒක නමුත් සත්‍යයෙන් ඥාන මත වෙන්නත් ඉඩ තියෙනවා. ඒක වාදයක් කරගන්න උවමනාන තව හොයලා බලන්නට සම්පූර්ණ ආශ්‍රවක්ෂේ වගේ අවස්ථාවක කොහොම වෙනවද දන්නේ? සෝතාපන්න වගේ තත්වයකදී නම් මන් දන්නේ කියන මා සත්‍යයේ කැටියට වෙනස් දෙයක් තමයි එක දැකලා තියෙන්නේ. හැබැයි විවේකජ පීති සුඛ තියෙන්න ඕනේ. ඒක එනවා. නමුත් ඥාන එනවා කියන එක මන් දන්නේ නැහැ. ඒත්ෙන්දි මම අවිද්‍යාවෙන් යුක්ත වෙන්නත් පුළුවන්. නමුත් පරතෝගෝසය ධම්මානුදම් පටිපදාවයි ආවහම ප්‍රතික්ෂාව ආවහම පළවෙනි ආර්ය මාර්ගයට එන්න පුළුවන්. පැහැදිලිවම තේරෙනවා. අපි යලිත් මේ ගැන එහෙම වන්දිනී උත්තමයන් වහන්සේලා කොහොම කිව්වාද කියන එක මම දන්නේ. ධ්‍යාන අවශ්‍යයි අවශ්‍යමයි කියලා මම දන්නේ. එහෙම කොහොමද කියන්නේ කියලා ඒක එනවා අනිවාර්යෙන් ධ්‍යාන වලටපත් වෙනවා. මොකද ජායි වෙනකොට එතන මනසේ කතා කියලා කොහොම නම් නතර වෙනවනේ. ඒ නිසා කොහොමද අපි දන්නවා හතර මොන්නේ නැහැ කියන එක නම් පැහැදිලි පළවෙනි කියන පුළුවන් කියලා. අටකනාගරකේදී 11ක් වෙන්නේ ඒක. මේ විදිහට 11කින් පුළුවන් කියලා. ඊට පස්සේ මහතන්නාසං මේ සූත්‍ර දෙක මට හැමතිස්සෙම මාරු වෙනවා. ඉතින් දෙත් ඒකම තමයි කියන්නේ. කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම තව හිතන්න ඕන જાටි. වාද කරන්නනේ මේ තරුණ කච්චාති ප්‍රවාද කරන්න අපි ගැන හොයලා බලනවා. රටකෝටු ගැන හොයලා බලන එක බොහෝ වටිනා සමහර විට අපිට. ඒතකොට මේ ඊගෙන අපි හොයලා බලමු. අපි ඊළඟ දවසේ මේ අපි සාකච්ඡා කරමු එක්ක අටකනාගර සූත්‍ර නැත්තම් මහා මාළුන් මහතන්නා සංකේ සුත්ත තන්නා සංකේ සුත්ත. ඩිංගස් හිතලා බලමු ඊගෙන. අර ගෞරවනීය මහතෙරුන් වහන්සේගේ දේශනාවත් ඔබතුමා අහපු විදිහම ගන්න ඇහිම දැනට පිළිගන්නේ. ඔය දේශනා මම සවනසිට වෙබ්බඩ වී නද දාලා අපි කොමහමු. මම කලින් කිව්වා වගේ මට වර්ධින් තියෙන සම්බන්ධතාවයක් තියෙනවා බොහෝ. හැමයි ඔබතුමා සවනසිටස්සේ නම වෙනයි යන්නේ වෙන දේශනා මේ දාස් සති ගානක් ඇහුනේ නැහැ. හැබැයි සමහර ඒවා මම දන්නේ කවුද කරන්නේ කියලා. නිග්‍රහව බාර ගන්න කෙනෙක් බාර ගන්නිටෝ අච්චරයි. කාරණේ. ඔව්. නෑ ඒ තමයි කියනවා දැන් මේ මම තමයි මගේ තුන්තම කෙරෙන ගෙවල් දෙකකින් යන්නේ එක තැනකින් අපි පික් අප් අප්ලෝඩ් කරනවා ඉතින් දේශනා යනවා ඉතින් පොඩ්ඩක් සමාල්ට යන්න වෙලා තිනවා ඉතින් මේ දවස් දැන් එකත් එහෙම වෙන්නේ නැති කිසියෙද පෞගේ දසුත සතිය පුරාම පුළුවන් විදිහම අප්ඩේට් කරගෙන කරා මේ මම හිතන්නේ හොඳ දේශනා කිහිපයක් මත ප්‍රචාර කරන අවස්ථාව ලැබුණා හොඳයි මම හිත බලන් ගලාගෙන යන මහානායක මහත්මයාගේ දේශනාවත් ඉස්සරහට කරනවා හොඳයි අපි කල්ලාන මිත්‍ර ජොමු වෙනවා මේ බුණ මහත්මයා ඔබතුමාට වෙන්න මම ඊට කලින් මේකේ පොඩි තව දෙයක් කියන්න මම මේක ඉගෙන ගන්න තිතරයි දැන් ඔය පීති සහ සුඛ කියන දෙකේ වෙනසක් දැන ගන්න මේ දැනුම සඳහාම නෙවෙයි හොඳද විශේෂ අපිට ඒක හොයාගන්න තැනක් තියෙන්නේ මේ වතු ඉගෙන ගන්න විභංග ඒ මේ පීති කියලා කියන්නේ යා පීති පාමොජ්ජං ආමෝදනා පමෝදන අපි දන්නේ වචනේ ප්‍රමුදිත භාවයේ සතුටු වෙන ගතිය හාසෝ පහසෝ කියන්නේ හිත බොහොම උදග්ග වෙනවා ඕදග්ගයන් අත්මනතා චිත්තස් අයං උච්චති පීති එතකොට සුඛය කියන එක ඊට වඩා වෙනස් විදිහට කියනවා චේතසිකං සාතං චේතසිකං සුඛං චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා එතෙන්දී මේ අර පාමොද්ද කියන එක ගන්නත් චේතෝ සම්පස්සජං කියන එක චේතසික ඇටි තමයි කියන්නේ සුඛයක් හැටියට දැනනවා කියලා. පීතිය මා හිතන එතකොට පීතිය හැබැයි චෛසිකයක් හැටියට. සුඛය මෙතන චේතෝ සම්පස්ස චේතෝ චේත දියුණුනහම ඇති වෙන කායික තත්ත්වයක් වෙන්න ඕන කියලා. ඒක වෙන්නේ මේ විදිහට. ඒත් පීති සුඛ දෙක හැබැයි එකට යනවා ඒතොත් සුඛේ කියන එක අර කායිකත් එක්ක ඇවිල්ලා දැනෙන කායික තත්ත්වයක් වෙනවා පීති කියන එක ශරීරෙට දැනෙනවා පීති අර පස්සාකාරය අපි මම හිතනවා ඇත්ත කියන ගන්න අභිධර්ම ගෙන ගන්නකොට ඒ භික්ෂුව මා හිතනවා කියලා දෙන්නද පහක් කියලා මට මතක හැදෙට කණික කුද්දක කණික කන්ති පරණ උප්පිග්ග වගේ ඒ වගේ පහක් තියෙනවා ඉගෙන ගන්න ඒ භික්ෂුන් වහන්සේ නමකට කියලා ඒ පහ ඉගෙන ගන්නට ඒකේ තමන්ට දැනෙන හැටි අපේකේ තියෙන්නේ ඒ ක්ෂණික වශයෙන් එනවා චූටි වැටෙනවා ලොමු දැහැගෙනින් වශයෙන් එන සමහර විට අර ගෙවිනමක් අහසිනුත් ගියයි කියලා කියනවා ඒ චෛත්‍ය දැකලා එතෙන්ට පාත් උනායි කියලා කියනවා ඒ සත්‍ය සත්තු ටීම් ඊළඟට ඔය පැරණි පොත්පතේ අටකතාවල තියෙන ලංකාවේ කතාවක් භික්ෂුන් වහන්සේ නම බුදුගුණ වැඩුවයි කියලා මේ අර අනිත් කතාවට අර ඥාන කතාවත් එක්ක එනකොට එන්නේ. එතකොට මාර්යාට මාර්යා ඇවිල්ලා කරදර කරන්න එනකොට මෙයාඳු මාර්යාව චික්කරා කියලා. ඔහේ මාර්යානවට ඔය බුදුහාමුදුර දැකලා තියෙනවද ඔව් කියලා. නම් බුදුහාමුදුරුවන්ගේ විද්‍යාවක් මට පෙන්වන්න. එතකොට මට පෙන්වන්න බෑ මම හොන්න යන්තම් පෙන්වන්න පුළුවන් මේ විදියයි කියලා විතරක් කියලා බුදු. එතකොට ඒ විදිහ පෙන්වුවා. බුදුහාරු මෙන්න මේ විදියට හිටියේ කියලා යා බුදු වෙසක් මැව්වයි කියලා. එතකොට ආදයායි භික්ෂුව ඒක දැකලා සත්‍යබෝධය කරගත්තා කියලා. ඒකත් එක්ක මෙන්කොට ඒ අර පීතියත් එක්ක ඇවිල්ලා එකන්නේ පීතියත් එක්ක ඇවිල්ලා ඊළඟට එහෙම කතාවක් තියෙනවා වික් භික්ෂුව බොහොම හොඳයි සීලෙන් සැබේ පබ්බජිතේ සීලෙන් ඉහළම ඉහළට දීලා මළුවේ වාඩි වෙලා භාවනා කරනකොට එදා හඳ පාගෙන ඔල් ලස්සනට හිතට පිළිසිදු බලාකුලක්වත් එතන එයාට ලොකු සොම්නසක් ඇති වුණා. එතකොට එක පාටේක අජ්ජත්තේට ගියා මගේ සීලයේද මේ පවිත්‍ර මට පේන්නේ හඳද හඳ බලාකුළු රහිත හඳද කියලා පසලොස්සකන්ද. ඇත්තෙන මට ඊට වැඩි පවිත්‍ර මනසක් තියෙනවා, ආකාශ වගේ පිවිතුරු මනසක් තියෙනවා, ප්‍රඥාව ප්‍රභාසර දැනෙනවා කියලා. එතකොට අර සත්‍ය අවබෝධය වුණයි කියලා. ඉතින් ඒ නිසා ඒව ගැන හිතලා තියෙන්නට ඕන, ඒව ගැන හිතලා තියෙන්නට ඕන. ගක් වෙලාවට ඒක illogical jump එකක් වෙන්න පුළුවන්. අතාර්කික පිම්මක් එන්නේ අපිට හවල් විදියට කියනවා කියලා කියන බට කොන් කියලා ඔක හොයසෙන් වෙලා කියන්නේ. ඒක නිසා වැඩි සූත්‍රත් එක්ක පොරබදන්න මත් එපා. නම් ඒවා ටික ටික ගාව ගන්න පත්‍යවිකන නිමිත්ත අරගෙන ඇටකෝට්ටුවක් දිහා බලන්න, ඔය ඔක්සිජන් දිහා බලන්න, ඔක්සිජන් ඇතුළට යන හැටි බලන්න, කබල් නහයස්සෙන් එච්චරයි තියෙන්නේ. කිඹුහුන් යන හොටු පෙරෙන නහයස්සෙන්. එතකොට හරියන්න ඉඩ තියෙන අපිට. මං මටමයි කියාගන්නේ මෝඩ මට බුදු සරණයි සමා වෙන්න. සාදු මේ ඔස්තාදීනා මේ කල්‍යාණ මිත්‍රන් දෙක තුන කාටද දිනාද කිසියම් ප්‍රශ්නයක් ඉදපත් කරන්න දැකසත් දැකසත් මම ඉදිරිපත් වෙන ප්‍රශ්න මේ දැන් මේ ඒකදී මේ හැත්තරම බොහොම පින් සතුටුමනේ ඔය එකම තැන හාරලා බලන්න කියන එක නම් ගාස්කාර අධ්‍යය කරන්න ඕන ජැකේක හැමතිස්සෙම එකම අරමු එකම මේ අරමුණ ඇතිවන හැටි නානක් ඒක බලනකොට මේ සම්මානේ ගාස්කාර හැම දෙයකටම උත්තරයක් හම්බ වෙනවා කියන එක සති සම්පදන්නේ කියපු අර ඇති වෙන්න ඕන කියන එක අර දැන් සාමාන්‍යයෙන් අපි දැන් ඉන්න තත්ත්වයෙන් දැන් දවස් 1ක ද බින්න තැනෙ ඉබට යන්නේ කොහොමද කියලා මේ හිතනවා නම් මේ සූත්‍ර දේශනාව හරහා මේ හැමදේම සතියට අපි කරන දේ ගිහිව ඉඳගෙන හරි කමන්නේ අපි ආරලා අපේ ජීවිතේ කරන දේවල් හැම කියාවම මේ සතියේ යටකර ගන්න පුළුවන් නම් සම්පජාන්‍ය මතුවලා ඒක යම්කිසි තැනකට යනවා වගේපත් තේරුණා මේ අන්තිම සුමානෙත් මම මේක උත්සාහ කරලා සම්හර අපසු වෙනවා ඒ උනට ඒක ආර උත්සාහය ගිහිව ඉන්නවා කියන එක නෙමෙයි සතිය කොච්චර අපිට පාස්වගෙන යන්න පුළුවන්ද මේ කවුන්ට් එක කියන එක. එතකොට අර සමහර දේවල් අපිට සතිය පාස්ව ගන්න බැරි ලෞකික සැපේට යන තැන් අපිට ෂෝට් කරගන්න පුළුවන් පොඩක් වේගය හරි අඩු කරගන්න පුළුවන්කම ඇති වෙනවා වගේපත් තේරුණා. ඒ කවුන්ට් එක මට දැන් බොහොම අර පැහැදිලිව තේරුණා. අපි මා කියපු දේ අර එකම තැනක් අපි අල්ලගෙන එකම තැන හරනකොට යම් කිසි ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්කම තියෙනවා වගේ කත් තේරෙනවා. ඒක බොහොම පින් කියලා සත්‍යික මාට කියන තේරුම් ගන්න. සරසන්නේ ගුණමල් මේ හොඳයි තවත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. සාකච්ඡාවට එකතු වීම ඉතාම වාගේ කරනවා සම්බන්ධ වෙන්න නැහැ පුළුවන්කම තියෙනවා නම් කතා කරේ කියලා විශ්වාස කරන පමණයි මම මුකී කතා කරේ අනිතර මම කතා කරේ නැහැ. අද මම යන චිත්‍ර මාධ්‍යෙට මෙන්න චිත්‍ර මාධ්‍යෙ සාකච්ඡාව ඉවත් මාති මුල් පෙර අවසන් අවස්ථාව උපුටෙට යමු කරන්න. තිරුවන් සරණයි හැම දිනටම ඇත්තටම ඉතාම හොඳ සාකච්ඡාවක් වුණා. ඇත්තටම සත්‍ය චිතුමාට මම දන්නේ පුණ්‍යානුමෝදනා කිරීමත් මොකක්ද කියන එක කෘතඥතාවයෙන් ඇත්ත ණය ඒකෙන ඔබතුමාගේ පැහැදිලි කිරීම තියෙන කෘතඥතාව පූර්වකව thank you කිව්වා මේති බුදුසමන ඒක තමයි අවශ්‍ය ඒ වචන එන්නේ නැහැ දැන් කියන්න ගියාම පිංගක් කියලා වට සමා වෙන්න මේ මේ දේ අර මේ අපිට බ්‍රුණ මහත්මයා කිව්වා වගේ මේ එකතැනක් කාරණ එක ගැන ලොකු සතුටක් ආව. සත්‍යචිතුමා ඒක අපිට ටිකක් ඉස්මතු කරලා කියපු එක ගැන බොහොම සතුටක් ඇති වුණා. හුඟක් කාලවට හාරන්න සුදුසු තැනක් කියලා හිතෙනවා අජත්ත බහිද්ද බව. ඉතින් හුඟක් ඒ ගැන දේවල් තීරුම් ගන්න පුළුවන් වුණේ මේ ආනාපාන සතියෙන් තමයි. හුඟක් ඒ අජත්ත බහිද්ද දෙක ගැන ලොකු වැටහීමක්ද අවබෝධයක්ද මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම මට හිතුණා ඒක අගය කරන්න ඕන දෙයක්. ඒ තැනක් හරන්න කියන එක එතුමායි කියපු දේ ගැන අපි හැමදෙනාම ඒක හොඳ කල්පනාවෙන් ගන්න ඕන කියන එක තමයි එකතු කරන්න හිතුනේ. ඉතින් මේ සූත්‍රෙත් තථාගතයන් වහන්සේගේ සූත්‍ර හැම එකකම ඉස්සර නොදැක්කපු ලොකුම දෙයක් තමයි මේ සූත්‍රවල පටන් ගැනීම ඉඳලා මහන්සියගේ ඒ අනු අපිට තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරන්න බැරි ඥානය උන්වහන්සේගේ අපිට තේරෙන්නේ මේක අරගෙන යන හැටි. පොඩි ළමයෙක්ව අතින් අල්ලගෙන අරන් යනවා වගේ. දැන් මේ සූත්‍රය වුණත් අපිට පේනවා මේ ගිහි සුඛ ගැන මුලින් කතා කරන්නේ, කාම සුඛ ගැන මුලින් කතා කරන්නේ. අපි හැමදෙනාම දන්න තැන එතන ඉඳලා උන්වහන්සේ අපිව අරගෙන යන්නේ මේ අවේතිත සුඛය දක්වා. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මෙන්න මේ දෙයට මේ දේ උතුම්ම දේ මෙන්න මෙතනයි තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ යෑම තුලින් ඒ යෑම තුලින් ඇත්තටම මෙතන මේ සූත්‍රේ සත්‍යජිතුමේ තවත් හිතුණු දෙයක් තමයි මේ සමාධි සුඛය. සමාධි සුඛයත් සමගම අර ඔබතුමා කිව්වා වගේ ඇතිවන යථාභූත ඥානය, යථාර්ථයේ දැකීමේ සතුට, ඒ ඒ සුඛය නිසාම තමයි උපේක්ෂාවට හිතපත් වෙන්නේ කියලා. එතකොට ඒ ඇතිවන සුඛය ඇත්තටම ඒ ඒ ඒයින් පස්සේ ඔබතුමා කිව්වා වගේ ප්‍රත්‍යවේක්ෂණා කරලා බලනකොට තමයි කියලා හිතෙනවා කෙනෙකුට. මේ නියම නිබ්බිදාවක් ඇති වෙන්නේ මොනවද? නචකින්චි ලෝකේ උපාදිතී කියන එක යථාභූත ඥානයක් වශයෙන් දැන් තීරුම් යන්නේ ඒ එකම තැන හැරීමෙන් අවබෝධ වෙන යම්කිසි දෙයක් කියලා. ඒ ඒ එහෙම නැතුව අපි වචන ගොඩක් තර්ක කිරීමෙන් ලබන යම්කිසි වින්දනයක් නෙවෙයි කියන එක. හැම වෙලාවකම අපිට ඇත්තටම හැම දිනාටමත් කතා කරන මටත් මතක තියාගන්න හොඳම දෙයක් කියලා හිතෙන්නේ උන්වහන්සේ දේශනා කරපු මේ අවේදිත සුඛය. මේ සුඛය යමක් ලැබීම නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. ලැබෙන්න කෙනෙක් ඉන්න ඕනේ. එහෙමනම් ඒ සුඛයට කලින් මේ ලැබෙන කෙනා අතුරුදහන් වෙන්න ඕන. එවැනි දෙයක් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ කියන එක අපි තේරුම් අරගෙන සත්‍යජිතුමා කිව්වා වගේ එක තැනක් අහුවෙච්ච තැනකින් හාරලා තේරුම් ඒ ඒ අවබෝධයක් ලැබුණාම ඇතිවෙන සුඛයෙන් පස්සේ උපේක්ෂාව, උපේක්ෂාව කියන එක ඒ උපේක්ෂා සුවය තමයි කියලා හිතෙනවා. ඇත්තටම නිබ්බාණයට කලින් තියෙන පඩිය ඒ එවැනි තත්ත්වයකට සිතක් පත් වුණාම දැනෙන දේ දැනුනේ කොහොමද කියන එක සත්‍යජිතුමා කිව්වා වගේ කොහොමද මේක උනේ කියන එක නැවත නැවත බලනවා. පස්සට හැරිලා මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා, ඊළඟට මෙහෙම වුණා කියලා අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ පුළුවන්කම එන්නේ ඇත්තටම භාවනාව තුළිනුයි කියලා දැනට තීරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපි කොයිතරම් තර්ක කරත් වාද කරත් මේක වචන වලින් තීරුම් ගන්න හැදුවත් එන දෙයක් නෙවෙයි කියන එක ඉතාමත්ම කරුණාවෙන් සෑම කල්යාණ මිත්‍රයෙකුටම මතක් කරන්න කැමතියි. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු. අපි ලබන සතියේදී සුපුරුදු විදිහට මේක එනවා අද විලාදෙම. ඉතින් මම සවනරි සිසිලස වෙබ් අඩවියට මම හිතන කටිය යන ඇති කියලා ඒ වෙබ්ඩේ අපි අද දිනේ දේශනාව මිස් වෙච්ච අයට මේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට දැන් මම ඒ ළඟින්ම තාලා තිනවා ලොක් කරන්න පුළුවන් ඒක පසුගිය මේ දේශනාව දැන් අදවස්ට වෙටි ඒ වගේම ලබන සතිය දේශනාවේ නම මොකද්ද කියලා සඳහන් කරලා තියෙනවා ඒක කටිට බලලා සූදානම්වට දෙන්න පුළුවන් හොඳයි එහෙනම් මම කම් ගෞරවයෙන් සත්‍යත්වයට ආදරය කරනවා සාකච්ඡාන්නේ මාත් දලතමද පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා පත්තානේ කට්ටියගේ දේශනාව සාමව වැටෙන්නේ නැහැ කියන එක තියෙනවා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් බලන්න කියලා තේරුම් හොඳයි හොඳයි තේරුම් ගන්න තේරුම් ගන්නයි අනිත් එක මාළුක්‍ය සූත්‍රය ලබන සතිය ගන්න පුළුවන්ද කියලා ඔව් ඒක තමයි අපි කතා කරන්නේ මහා මාළුන්‍ය සූත්‍රය ත්‍රයි අට්ඨකනාගර සූත්‍රය සම්බන්ධ කරගන්න ධර්මයේ ගැඹුරටම හිතනා ඒක තේරුම් ගන්න මම පැති දෙකක් කියන්නම් බුධාරු උද්ධම් භාගීය ඕරම් භාගීය සංයෝජන පුතු ජන අපහු කරන தත්ත්වයේ ඊට පස්සේ උද්ධම් භාගීය සංයෝජන ඒ දෙකේ වෙනස ඒ දෙකේදී ප්‍රතිපදා දෙක ගැන කතා කරන හැටි දැනගන්න ඕන විශේෂයෙන් ධ්‍යාන ගැන කියපු නිසා ඒ මහා මාළුන්‍ය සූත්‍රේ ඊළඟට අට්ඨකනාගර සූත්‍රය ආනන්දහාමුදුරුව දේශනා කරන ඒකත් මේට අනුයුක්ත කරලාම බලන්න මේ අපි අර විද්‍ය වැරදි මේ විද්‍ය වැරදි කියනව නෙවෙයි අපි වන්දනීය ගෞරවනීය තථාගතයන් වහන්සේ අස්සවන්සේ දේශනා කළ විද්‍ය ඒ නිසා අපි හොඳ බෞද්ධයෙකු වන්නට නොවේ හොඳ සිංහල ඒක වන්නට නොවේ හොඳ භික්ෂුවක වන්නට නොවේ ඒවා එහෙමම තියෙනවා නමුත් සීලයේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක ගිහිලා ආර්ය ශ්‍රාවක බවට පත් වෙලා කොයිකටත් ආයි බොවන් කියන්නට කොයි ආමිෂයටත් ආයි බොවන් කියන්නට ඉගෙන ගන්න. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් එනිසා කිසි වෙනකොට බාධා වෙන්න තොන් අපි සැබෑ ගස් බවට පත් වෙලා ප්ලාස්ටික් ගස් ප්ලාස්ටික් මල් නෙවෙයි හැදෙන ගස් බවට පත් වුණාම ටික ටික හරි දළු දානවා. සයි ඒක අපිට කරන්නට පිළිවන්. ඒක සක්ස්තස්සේ පැහැදිලි. සා කල්‍යාණ මිත්‍රසුරත් ධර්ම මාර්ගයට පිවිසීමත් නිසා. එම් පුළුවන් තරම්ටි අදිස්ථානය අපි ඇති කරගමුනි. අපේ සිත් පිරිසිදුයි පිරිතුරු නිර්මලයි. දළුවත් මහත්ම බොම් පිං කල්ලාන මිත්‍රන් වුණාට පිං ඔබතුමන්ලා ඔබතුමීලා කියන දේවල් ඉතාම වැදගත් නිරාමි සත්වයට අවතීර්ණ වන්නට නිසා බොහොම හොඳයිවා මේ ජීවිතේ මේ භවයේ මේ සිර දරා පෝෂණය කළ ඇය කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබත්තා අපි ආනන්ද පරමු යහපතම දකිත්තා සසර වසන තුරු උදාර්ගති පැතුම් ඇති මිත්‍රයන් උදාර්ගති පැතුම් ඇති මිතුරියන් පමණක් මැස්ස ලැබේවා සුගත සම්පත් මෙහිමි වේවා අපේ සිත්වල ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහුක්වා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යන්ත නිරාමිසව මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධය වේවා අධිෂ්ඨාන කරමින් ප්‍රාර්ථනා කරමි වගේම තථාගතයන් වහන්සේට ඔබගේ වන්දනීය වූ උත්තමයන්තුත්තමාවියන්ට ධම්මදින්නාවෙනි උත්තමේ උත්තමාවියන් සාරිපුත්ත මහා මොග්ගල්ලාන වැනි ඒ ප්‍රමණීය වූ කල්යාණ මිත්‍රයන් එයත්නොත් කෘතඥතා කුරුක සිහිපත් කළ එයන් තන්තත් වන්දනා පිරිනමමු සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රයන් උනාට පිං සාදු සාදු සාදු සාදු